2015 වසරේ 12 වෙනි මාසේ 31 වෙනිදා 2015 වසරට හාලෝයා ඒ වගේම 2016 වසරට බොහොම කැමැත්තෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. කාලය එක තැන නතර වෙනවා නම් හොඳයි කියලාත් හිතෙනවා වෙන්න පුළුවන්. වය ධම්මා සංඛාර සංස්කාර ලෝකය ගත වෙමින් වැය වෙමින් ක්ෂය වෙමින් විනාශ වෙමින් පවතිනවා. ඒ කියන්නේ අපි මැදිවිය පන්නල ඉන්න කට්ටියට නම් වයස යනවායි කියන එක සුබ ආරංචියක් නෙමෙයි. ටිකක් තරුණ වියට එළඹමින් ඉන්න කට්ටියට නම් තමන් තරුණෙක් වෙනවායි කියන එක පිළිබඳව සුබ ආරංචියක් තියෙනවා. නේද? මාත්‍යලට නේ. රැවුල එන්න කලින් රැවුල එනවද කියලා බලනවා. රැවුල ආවට පස්සේ තමයි දන්නේ මේක නඩත්තු කරන්න කොච්චර අමාරුද කියලා. හා ජීවිතේ පිළිබඳව හොඳ පාඩමක් උගන්වන දවසක් 12 වෙනි මාසේ 31 වෙනිදා. ඒ අවබෝධය අපේ හිත පතුලටම ලබා දෙන්න ඕන. අපි දැනුමින් ලබා ගන්න දේ හිත පතුලටම ඒක දැනෙන්න සලස්සන්න ඕන. ඒ විතරයි අවබෝධයෙන් පැන නැගීමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් නෑ. අපි දඬුවමක් වුණත් එහෙමනේ. එයාට ඒක තදින්ම දැනෙන විදියට ලබා දුන්නාම ඒක කිව්වහම තරවටු කිරීමක්ම නෙමෙයි. කුමන හෝ ආකාරයකින් ඒක හිත පතුලටම දැනෙන ආකාරයකින් ප්‍රකාශයක් හෝ කළාම ඒක තේරුම් ගන්නවා. එහෙම නැත්නම් ඒක නොතක හරිනවා. අන්න ඒ නිසා අපි බුද්ධියෙන් ගන්න උතුම් දහම් කරුණු අවබෝධයන් හිත පතුලටම ඒක දැනෙන සලස්සන්න ඕන. මේ වය ධම්මා සංඛාරා කියන දහම් පදේ හරි මේ කාලය ගෙවිලා යනවා, අපි වයසට යනවා, දුබල වෙනවා කියන මේ කාරණය හදවත පතුලටම දැනුණාම යප්‍රමාදීව ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කරනවා. මා වයසට යන්න කලින් මරණයට ලං වෙන්න කලින් මේ අදාදම දැන් දැම්ම මේ උතුම් සද්ධර්ම අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කර ගන්න ඕන කියලා. දුක හරියට තාම දැක්කේ නැහැ. ඒ නිසා දුක්ඛේ අඥාන. තාම තියෙනවා ධර්මයේ දැක්කේ නැති කෙනෙක් ළඟ. එයා සැපක් අල්ලගෙන සැපේ කියලා අල්ලගෙන දුකේ ඉන්නවා. තේරුණාද? සැපේ කියලා අල්ලගෙන දුකේ තාම ඉන්නවා. එයාට තේරෙන්නේ නැති වුණත් හැඟීමක් නැති වුණත් ඒකේම තමයි. ඊළඟට දුක්ඛ සමුදය අඥාන. මේ දුක හැදෙන්නේ කොහොමද? මම ඉන්නේ කොතනද පිළිබඳව තාම අවබෝධයක් නැහැ. ඒ නිසාම තවදුරටත් ඒක අල්ලගෙන ඉන්න. දැන් ලෝකය හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙක් ලෝකය අල්ලන්නේ කොහොමද? නේද? නොයෙකුත් විදියටනේ ලෝකේ ෆ්ලැට් කියලා හිතනවා. කවුරු හරි බ්‍රහ්මයේ කවුරු හරි මැව්වා කියලා හිතනවා නේද? ඒක ජීව විද්‍යාත්මක න්‍යාය පද්ධතියන් දන්නේ නැති වුණාම මේ වායුගෝලය තුල ක්‍රමානුකූලව සිගරට් දුමක් වගේ පුංචි කාරමකින් වගේ පොඩි දෙයකින් ඇතිවෙච්ච මේ ඝනීභවනය අවුරුදු කෙල කෝටි ගණන් ඒ පරණ විවි හැදී හැදී ගල්ගෙඩි ගොඩවල් එකතු වෙලා නේද? ඊට පස්සේ මහා සාගර, මහා රටවල් මේ පරිසරවල් ඇති වෙමින් හැදිච්ච විදිය තේරෙන්නේ ඒක දෙයියෙකුට භූතයෙකුට මොකක් හරි යකෙකුට දානවා. ඒක තමයි දන්නේ නැති කම කියන්නේ. ඒක තමයි අඥාන කම. සමුදේ අඥාන. හිතෙත් එහෙමයි. මේ හිතේ සකස්ම දන්නේ නැහැ. එහෙම විද්‍යාත්මක න්‍යාය දන්නේ නැති තමයි. ඊට පස්සේ ඒ නිරෝධය දන්නේ නැහැ. මේ දුක්ඛ නිරෝධේ අඥාන. අඥාන කමක් ඇති වෙන නිරෝධය අඳුනන්නේ. කොහොමද මේ තියෙන ගැටලුවෙන් නිදහස් වෙන්නේ කියන, ඒ නිදහස කොහෙද තියෙන්නේ කියන එක අවබෝධය නැති වෙන. ඊළඟට අවසානෙට එනෝ ඒ නිරෝධ මාර්ගය තුළ ගමන් කරන්නේ කොහොමද? ඒ නිරෝධ මාර්ගයෙන් නිරෝධය ලබන්නේ කොහොමද කියලා. නිරෝධගාමි ප්‍රතිපදාව සහ නිරෝධය. හැම මොහොතකම මේ හතරම ක්‍රියාත්මක වෙමින් පවතිනෝ කෙනෙක් ළඟ අඩු වැඩි වෙන්නේ නැතුව තමන්ම තමන්ගේ දුකින් නිදහස් විය යුතුයි. දුකින් නිදහස් වෙනවා කියන්නේ පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වීම. දුකින් නිදහස් වෙනවා කියන්නේ සිතෙන් නිදහස් වීම. ධර්මය කියන්න කියලා පින්නතුන්ට උත්සාහ කරොත් මට කියන්න කිසි දෙයක් නැහැ. මම උත්සාහ කරනවා මේ පින්නතුන්ට මම දන්න උපරිමයෙන් මේක කියලා දෙන්න ඕන. ඇයිද හැමදාම දුර බැහැර ගෙවාගෙන දුක් විඳගෙන ඇවිල්ලා නේද වාඩි වෙලා බලාගෙන ඉන්න ඕනේ? ඉතින් මම කල්පනා කරනවා මේක මම දන්න උපරිමයෙන් කොහොමද මම මේක කියලා දෙන්නේ කියලා. උපරිමයට එනකොට පින්නතුනි වචන නැහැ. ඒ කියන්නේ ධර්මයේ කියන උත්තරීතරත්වයටම ඥානය ගෙන එනකොට මොකද වෙන්නේ? වචන නැහැ. ඉතින් ටිකක් පල්ලෙහාට බැහැගෙන බැහැගෙන එන්න ඕන. ආවට පස්සේ තමයි වචන තියෙන්නේ. ඒකයි තියෙන ස්වභාවය. දැන් මේ මහ පොළොවේ අර ඇද ගන්නා වූ ශක්තිය ගුරුත්වාකර්ෂණ බලයේ තියෙන එක්තරා දුරකට යනකම් අභ්‍යවකාශයේ අහසේ යම් කිසි දුරකට යනකම් විතරයි තියෙන්නේ. ඒ දුරට එහාට ගියාට පස්සේ ගුරුත්වාකර්ෂණ බලය පෘථුවියට නැති වෙලා යනවා. ඒ වගේ තමයි පිළිතුරු මේ ඉන්ද්‍රියන් ඉක්මවා යන කෙනාට මේ ඉන්ද්‍රිය සම්බන්ධතාවය නැති වෙලා යනවා. එවිට වචන නැහැ. වචනවලින් තොරව අර ගුරුත්වාකර්ෂණයෙන් තොරව ආවින ගගනගාමීක් වාගේ වචනවලින් තොරව මෙයා සැහැල්ලු වෙනවා, නිදහස් වෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ මේ වචනවලින් ඈතට යන්න. එවිටයි අධ්‍යාත්මික නිහඬ බව ඇති වෙන්නේ. ඒ කියන්නේ පින්නතුනේ මනස විවෘත කළා, අතහැරලා අතහැරලා දිය කරලා කෙනෙක් පුජ්‍යලයක් වශයෙන්වත් ඉතිරි නොවි අතහැරීම. අවසානේ භාවනා කරන කෙනෙක්වත් නැහැ. අහන කෙනෙක් නැහැ, දකින කෙනෙක් නැහැ, බලන කෙනෙක් නැහැ, හිතන කෙනෙක් නැහැ. කිසි දෙයක් ඉතුරු නැහැ. මොන පැත්තකින්වත් ඉතුරු නැති නිසා ශේෂයක්වත් නැහැ. පොඩ්ඩක්වත් මොනම හරි දෙයක් අඹමල් රේණුවක්වත් ඉතුරු වෙලා නැහැ. අන්නේ අපූර්ව අතහැරීමයි පින්නතුන් සිද්ධ කරන්න ඕන. ඔබ ඔය කර තියාගෙන ඉන්න මල්ල හිතේ ගොඩ ගහගෙන තියෙන හැම දෙයක්ම අතහරින්න වෙනවා මනසින්. මහ පොළොවේ තියෙන දේවල් මහ පොළොවේ තිබුණා. පාරේ දුවන ඒවා පාරේ තිබුණා. ගහේ තියෙන ගෙඩි ගහේ තිබුණා. ඒව හිතේ පුරව ගන්න ඕනේ නෑනේ. මේ කබඩ් එකේ තියෙනවා කබඩ් එකේ තිබුණා. බැංකුවේ තියෙනවා බැංකුවේ තිබුණා. ඔබ සියල්ල හිතෙන් අතහරින්න සංඥා වශයෙන් අල්ලගෙන තියෙන ගතිය. රූප වශයෙන් අල්ලගෙන තියෙන ගතිය. වේදනා වශයෙන් අල්ලගෙන තියෙන ගතිය. සංඥාවසේන අල්ලගෙන තියෙන දතිය. සංකාර වශයෙන් අල්ලගෙන තියෙන ගතිය, විඥාන වශයෙන් අල්ලගෙන තියෙන ගතිය අත්හැරියාම ඔබට ලැබෙන්නේ මහා නිදහස, පූර්ණ නිදහස. අපි පොතක් තියෙනවනේ නේද, ඒක කියනවනේ පූර්ණ නිදහස. අපුරු වචනයක් අපි සෑහෙන උත්සාහ කළා විතර හොඳ නමක් එකතු කරන්න ඕනේ ඉඳලා නම් ගාන කාල අවසානේ නැගිටලා එනකොටම මේ මට එක පාරට වචනයක් ආව, මේක හොඳයි නේද කියලා. ඊට පස්සේ අපේ බාලසූරි මහත්තයා ඇත්තේ ආ ශායේක හරි හොඳයි කිව්වා. වෙන නමක් කරගෙන නැගිටේ. නැගිටිනකොට ওই නම අවසාන පූර්ණ නිදහස. ඔබ පූර්ණව නිදහස් වෙන. ඇත්ත වශයෙන්ම කියා දෙන්න දෙයක්ුත් නෙමෙයි. මොකද ඔබ දරාගෙන ඉන්න දේ ඔබට අතහරින්න කියලා, සැහැල්ලු වෙන්න අතහරින්න ඕනේ කියලා කියන්න ඕන දෙයක් නෙමෙයිනේ. මේක පොඩි ලදරු පාසල් බණක් නෙමෙයි තියෙන්නේ මෙතන. ඔබ දරාගෙන ඉන්න දේ ඔබට අතහරින්නේ කියලා ඇත්ත වශයෙන්ම කියන්න තරම්වත් දෙයක් නෙමෙයි. ඒ තරම් මේක හරිම ලදරු පාසල් බණක්. තමන් දකිනවා නම් තමන් අතින් අරගෙන ඉන්න දේ තමන්ට හානියක් දක්වනවා කියලා. ඒක ශනේන් අත්හරින්න ඕනනේ. තමන් අල්ලන් ඉන්නේ සර්පෙක් කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? උඩ පැනලා වීසි කරන්නේ නේ. ශනේන් සිකරනවා. අතින් අරගෙන තියෙන්නේ මොනවා හරි කැතකුණු ජරාවක් කියලා දැක්කොත් එහෙම ඇස් දෙක පියාගන්න කියලා සමහර වෙලාවට නේද අත් දෙක උඩ තියලා යනවනේ. බලල් බෙට්ටක් හරි බලු බෙට්ටක් හරි එහෙමත් විහිළු කරපු කාලා තිබ්බනේ. එහෙම තියලා ගිහිල්ලා ඇස් දෙක අරලා බලනකොට මේක බලු බෙට්ටක්. මොකද කරන්නේ? හැයිය කියලා බොහොම ඉක්මනින් අරගෙන ෂණයෙන් වීසි කරලා අතපය සෝදගෙන කෑ ගහලා ලොකු වැඩක් කරනවා. මම හිතන්නේ ඊටත් වැඩි දුර්ගන්ධ දෙයක් තමයි මේ පුජ්‍යලත්වයේ මමත්වයේ කියලා මිනිස්සු සෝසුවාගෙන ඉන්නේ. මේක දැක්ක සැනින් අතහරින්නේ ඉතාම සන්තෝෂෙන්. මේ ජරාගුඩ මන් තියාගෙන හිටියා නේද කියලා. එහි ගඳ තමයි, එහි වේදනාවල් තමයි දිගින් දිගටම එන්නේ. එනිසා අතහරින්න. විවෘතවන්න, නිහඬවන්න අත්හරින්න. ඔබේ අධ්‍යාත්මයෙන් ඔබ අත්හරින්න ඕන. මම දන්නවා මේ ලංකාවේ ඉන්න ගොඩාක් අයට මහා ධර්මඥානයක් තියෙනවා. ඇයි? බණනේ කොච්චර හරි. බණ පොත් තියෙනවා, ධර්ම දේශනා තියෙනවා, ධර්ම නාලිකා තියෙනවා, එහෙම තියෙනවනේ. ඒවෙන් පෝෂිත වෙලා තියෙන දැනුම තියෙනවා. නැත්ති මොකද්ද? ප්‍රායෝගිකත්වයට එන්න තව උපකරණයක් තියෙනවා, උපකාරක ධර්මයක් තියෙනවා. මොකන්ද? සම්මාර්ෂණය, විමර්ශනය. මේ විමර්ශනය කියන එක කරන්නේ නැතුව හාමුදුරුව බණ කියන, හාමුදුරුව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. සංඛාර කියන්නේ මොකක්ද? පින්නතුනේ සංඛාර කියන්නේ මෙන්න මේකයි. ඒ කියන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරලා දැන් ඊළඟට උත්තර. විඥාන කියන්නේ මොකද්ද පින්නතුනේ? ඊට පස්සේ විඥානය කියන්නේ මෙයයි. අපිට මොකුත් නැහැද? අපිට තියෙන්නේ මොකද්ද? හොඳින් සංවර ලෙස වාඩි වී කන්දකේ පොරොප්පයක් ගහගෙන උනක් කවන්නේ ඉන්නයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තාමඳුරන්ගේ උත්තර තාමඳුරන්ගේ ඔක්කොම කිව්වා. දැන් ප්‍රශ්නත් අපිට තේරෙනවා, උත්තරත් අපිට තේරෙනවා. හැබැයි ඒක ප්‍රශ්නයක්වත් අපි නෙමෙයි හැදුවේ. උත්තරත් එකක්වත් නෙමෙයි හැදුවේ. හාමුදුරන්ගේ ෆයිල් එක හාමුදුරුවා කොලන් යනවා. අපි ආපු විදියටම නැගිටලා ගෙදර යනවා. ඉතින් මම මෙහෙදී උත්සාහ කරන්නේ එහෙම දැනුම ගොඩක් දෙන්න නෙමෙයි, දැනුම වැඩි කියලාත් එක්ක මට තේරෙන නිසා ඒ දැනුම හරි ඒව ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි, දැනුම හරි ප්‍රායෝගික කරන්න හිතන්න පුරුදු කරනවා. ටිකක් හිතන්න කරුණු ඉතිරි කරලා තියෙනවා මේ අන්දරේ වගේ වැඩක් කරනවා. රජතුමාට කන්ද නැග ගන්න බැරි වුණා. අන්දරේ කන්ද මුදුනට ගිහිල්ලා කිව්වා, "අනේ මේම මෝඩ රජේ, මේ වගේ මේ මේ දුබල රජෙක් කියලා බැන්නා." බැන්නාම රජතුමාට තරහ ගියා. කඩුවත් ඇඳගෙන ඔහු හිටපිය කියලා කන්ද මුදුනට නැග්ගා. අන්දරේ ඇල්ලා කන්ද මුදුනට නැග්ගාම ගුවානේ පස්වාන්දාස කර බුදුවන මහරජා, "මාව මරන්න එපා, මම රජතුමාව කන්දෙන් නැග ගන්න තමයි මේක කරේ" කිව්වා. "ආ, ඒක මිසක් මං හිතුව ඇත්තට කිව්වයි කියලා. දැන් ඉතින් ගෝමාර රජතුමා කන්ද නැග්ගනේ, නැත්තම් හරි වැඩක් නේ වෙන්නේ. මහරජා මට උස්සන්නම් දැ, මං වගේ තුන් හතර ගුණයක් මහතයි" කියලා අන්දරේ කිව්වා. එනිසා කන්න නග ගන්න සමහරලාට මේගොල්ලන්ව අවසන් වෙන වෙලාවල් තියෙනවා. ඒක ඉතින් අන්දරේ තමයි දන්නේ. නික කොහොම හරි ඔබේ විමුක්තිය ඔබ සලස ගන්න ඕනේ. හැබැයි අපි කිසි කෙනෙක් එහෙම ධර්මයට සද්ධාව නැති අවිච්ච ප්‍රසාදය කියන එක කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේට ගෞරවනීය සිතක් හෝ සත්‍ය සොයා යන සිතක් තියෙන්න ඕන මිනිස්සෙක් ළඟ. එහෙම නැත්නම් අපිට ඒ දේ කරන්න බෑ. ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා නම්, බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරනවා නම්, ගුරුවරයා ප්‍රතික්ෂේප කරනවා නම් එයාට කියලා දෙන්න බෑ ධර්මය. මොකද හේතුව එයා ගාඩ් එකක් දාලා තියෙන ප්‍රතික්ෂේපිත ඇහැකින්මයි බලන්නේ. එතකොට කවදාවත් එතන නතර වෙන්නේ නැහැ. ඒ දෙයට අහුම්කම් දෙන්නේ නැහැ. ඒ අහුම්කම් දෙන්නේ නැති නිසා එයාටන්ට ධර්මය නැහැ. ඒ සමහර අයට දෙන ප්‍රශ්නේ තමයි මොනවා හරි දෙයකින් තමන්ගේ හිත වැහෙනවා. වැහුණට පස්සේ තමන්ට බලන්න බෑ. තේරුණානේ? වාහනයක ගමන් කරන අයට යන්තකීම ඇති. වාහනේ මොනම හරි හේතුකින් වීදුරුවල මීදුම වගේ පැඳෙනවා. මොකද වෙන්නේ? අපිට වාහනේ පදවන්න පාර දක ගන්න අමාරු වෙනවා. ඉතින් සමහර අයගේ සමහර නීවරණ ධර්මවල ස්වභාවය තමයි අර ඒ ධර්මයේ දකීමට තියෙන අවධිය සම්පූර්ණයෙන් වහලා දාන. වහල දැම්මට පස්සේ යාට වටපිටාව පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා ගමන අඩාර වෙනවා. ඒකට කියන්නේ මෝහය. මිහිදුම වගේ ඇහෙන ගතිය කියන්නේ මෝහය. පේන්නේ නැති ගතිය, කරුණු වටහා ගන්න බැරි ගතිය. මේ මෝහ තත්ත්වයක් තියෙන්න බෑ. ද්වේෂ තත්ත්වයක් තියෙන්න බෑ. ලෝභ සහගත ස්වභාවයක් තියෙන්න බෑ මනාකොට විදර්ශනා ධූරයේ යෙදෙන කෙනෙකුට. හොඳ අවධියක් තියෙන්න ඕන. අප්‍රමාදී භව කියන එක තියෙන්න ඕන. මේ අප්‍රමාදී භව කියන්නේ හරි වැදගත් කාරණයක්. එකක් තමයි ඉක්මන් වීම. කම්මැලි වෙවි, පසු වෙවි, පස්සට යමින් ඉන්නේ නැතුව ඉක්මන් වෙනවා. ඒ ඉක්මන් වුණාට ජයකුඩිය කරා පැමිණිච්ච නැති හැම කෙනෙක්ම කොච්චර ඉක්මන් වුණත් ඒ අය ළඟ තියෙනවා තව මොකද? ප්‍රමාදී භව. ජයකුඩිය ළඟටපත් වුණාට පස්සේ තමයි යා තරඟේ අවසන් කළ කෙනා වෙන්නේ. එහෙම නැත්නම් අප්‍රමාදී කෙනාමකටපත් වෙන. එහෙමනම් අපි ප්‍රමාදයක් නැතුව උත්සාහ කළා. ඒ ප්‍රමාදය අපි ළඟ තියෙනවා. අප්‍රමාදී බවටපත් වෙලා නැහැ ජය කුඩිය ළඟට එනකම්. කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන්නේ කම්ම ධර්මයේ පිළිබඳව, මහා සංඝ රත්නයේ පිළිබඳව ඒ නොසැලෙන සද්ධාව, ආර්යකාන්ත සීලය පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාව ඇති වෙන තුරුම එයාට ඒ අප්‍රමාදී බව කියනක නැහැ. ප්‍රමාදය තියෙන්නේ. ඉතින් මේ ආර්යකාන්ත සීලය කියන්නේ මේ අරිහතුන් අරිහත් මාර්ගයට ගමන් කරන, එහෙම නැත්නම් ආර්ය මාර්ගයේ ගමන් කරන, රහත් වීම උදෙසා ගමන් කරන මාර්ගයට මේ ආර්ය ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරන්ගේ නිර්වචනයේ තියෙන්නේ. වෙනෝම ඉන්දියාවෙත් ඉන්නෝ ආර්යයන් කියලා කොටසක්, ඒගොල්ලන්ටත් තියෙන වෙනම ශික්ෂා පද වගේක් එහෙම තියෙනවා. කොහොම හරි කරකිලා අන්නේ අර ඉන්දියාවේ හින්දුන් අතරේ පැවතුණු ආර්යයන්ගේ සීලය මෙහි ආර්යකාන්ත සීලය කියලා ඇවිල්ලා කොහොම හරි පැටලිලා එහෙම නැස්තක් තියෙනවා හිටියා. ඊට පස්සේ අපි බලනකොට බුදුහාමුදුරන්ටත් කලින් ඉඳලා එහෙම මේ තිබුණු ආර්ය පරම්පරාවල් වල පැත්තට තමයි මේ ඊළඟට ආර්ය කියන්නේ. බුදුහාමුදුරු ආර්ය කියලා කිව්ව එහෙම මේ කුල ගෝත්‍රයකට තියෙන ආර්ය පරම්පරාවක් නෙමෙයි. නැත්තම් මෙහෙත් තින්නෝනේ ආර්ය රත්නලත් නේද? ඉතින් ඒ ආර්යලයි මේ වැඩපිළිවෙලක් නෙමෙයි මේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව මේ අරිහත් මාර්ගයට පිළිපන් ප්‍රතිපදාව විය යුතුයි කියලා අපි කල්පනා කරන්න ඕන. එනිසා මේ අරිහත් වීමේ සඳහා උපකාරක වන සීලයක් තියෙනවා. තේරෙනවා? අරිහත්ත්වයේ සඳහා උපකාරක වන සීලයක් තියෙනවා. අන්න ඒකට ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. මාර්ගඵල ලැබීම සඳහා උපකාරක වෙන සීලයක් තියෙනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. මොනවද මේ සීලය? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේ. මේ කාමයන් පිළිබඳව විනයක් ඇති කර ගැනීම. හුදු කීපයකට ඒවත් රකින්න, ඒකිනුත් එහාට යන්න ඕනේ කියන එක මේ අදහස් කරන්නේ. එනිසා හුදු පදවලට සීමාවක් ඇති කර ගන්න නැතුව එතනුත් එහාට ගිහිල්ලා අධ්‍යාත්මික සීලයක් ඇති කර ගන්න ඕනේ කියන කාරණය. ඒ ආර්ය සීලය පුරුදු කරන්නේ නැතුව ආර්ය මාර්ගයේ ගමන් කරන්නට බෑ. එහෙම නැත්නම් ඒ ආර්ය සීලයෙන් තමයි සංවරය කියන එක ඇති වෙන්නේ. කොහොමද ඉන්ද්‍රිය සංවර කර ගන්නවා කියන්නේ? ගැට ගහලා තියනවද? පන්නේනවද? තෙබෙන විට මා නොතෙමෙනවා සේ සිටිනවද? පිච්චෙන විට මං අවුවට පිච්චෙන්නේ නැති සේ සිටිනවද? ඒකද සංවරය කියන්නේ? නැහැ. නූපදින විදියටම, නොතෙපෙන විදියටම, අවුවට හසු නොවන විදියටම තමන් රැකවරණයක් ලබන්නේ. ඒකට පීඩාවෙන් ඉවත් කරන්න දෙයක් නැහැ. මහා පොළොවේ බීජ තිබුණොත්, මොනවා හරි තනකොළ ඇට හරි තිබුණොත් එහෙම වෙයි. එන කාලෙට මොකද වෙන්නේ? ඒවා පුදිනවා. ඒ වගේම මේ සිත තුළ දෘෂ්ටිගත දේවල් යම් තාග් දේවල් තියෙනවද? එවිට ඒවා ස්වභාවයට හසු වෙන තැනදී පුදිනවා, පැලෙනවා. පැවැත්මේ වෙනසක් නෙමෙයි සිදු කර ගන්නට අවශ්‍ය කරන්නේ පැවැත්ම දකින විදිය, සිතන විදිය, පවතන විදිය, පැවැත්ම ඇති කර ගන්න විදිය වෙනසක් ඇති කර ගන්න ඕන. හැලීම් නැතුව, ගැටීම් නැතුව, අන්තගාමී අතහැරීම් නැතුව ලස්සනට රජකම් කළා, සිටුකම් කළා, මහා සිටු දේවියන් හැටියට කටයුතු කළා මේ අවබෝධයෙන් යුක්තව. ඒක කියලා දෙන්න බෑ. එතන වචන නෑ. වචන අතහැරලා ගොඩාක් දුර ගියාට පස්සේ තමයි පින්නතුනි ධර්මයේ මොන ගැහෙන්නේ. ධර්මයට වචන නෑ. වචන මේ පොඩි ළමයි හදාගත්ත දෙයක්. මේ ගනුදෙනු කරන්න අර වානර යුගයෙන් එහෙම නැත්නම් ගල් යුගයෙන් මෙහාට ඇවිල්ලා ඔය ටිකක් බව් බව් ගාලා කතා කර කර ඉඳලා ඊට පස්සේ ඒගොල්ලෝ ටිකක් මතක තියා ගැනීම එහෙම වර්ධනය කරගෙන බව් කිව්වහම මේක හබව් කිව්වහම මේක කියලා හදා ගන්නවා. හදාගෙන ඊළඟට එන ළමයින්ටත් බව් හබව් ඔක්කොම කියලා දෙනවා. තේනවනේ භාෂාවක් කියන්නේ ඒකනේ. චීන භාෂාව ගත්තහම නේ අපිට නිකන් වීලුවේ වගේ නේ. ජපාන් භාෂාව ගත්තහම නේ ෂූන් ෂූන් කියනවා නේද? මේ හරි පුදුමයි වගේ. ඊළඟට බුරුම භාෂාව ගත්තහම කොතෑන් තෑන් තුම් කියනවා නිකන් අමුතුයි වගේ. ඒ වගේ තමයි මොකක් හරි ශබ්දයක් නැගලා මොකක් හරි දෙයකට ආරෝපණයක් ඇති කරගත්තහම ඒක ඒගොල්ලන්ගේ භාෂාව බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි ස්වභාවය. ඊළඟට ඒව තවත් දුරට ලිඛිතව එහාට මෙහාට මාරු කර ගන්න අක්ෂර වලින් ඇති කර ගන්නවා. ඒක පොඩි ළමයින්ගේ දෙයක්. හරි ධර්මයේ ඉඳලා බැලුවහම පුංචි ළමයින්ගේ වැඩක් ඒක. එතනින් එහා ගොඩක් එහා ධර්මයේ තියෙන පින්නතුනේ. එහෙනම් පොත් වලින් කියවලා යන්න පුළුවන්. පොතෙන් බෑ. කවදාවත් බෑ. මොකද පොත්වල සීමාවෙන් එහා ඒකනේ මම අර පූර්ණ නිදහසේ අවසානයේ කියලා තියෙන ඉහත සඳහන් සියලු වචන අසත්‍යයක් හා බොහෝබව කරුණාවෙන් සලකා. එහෙම දේශනයක් එහෙම කරන්න හේතුව මේ වචනවල කිසි වෙලාවක ධර්මයේ නෑ. ඒ නිසා මේ සත්‍ය නෙමෙයි මේ ඔබට ඇහෙන්නේ. මේ ඇහෙන්නේ බොරුව. මේ බොරුව ඔබ ඉක්මවන්න ඕනේ සත්‍ය දකින්න. ඒ බොරු වචන ටිකක් ඇහෙන මේ වචන එකක්වත් ඇතුලේ සත්‍ය නැහැ. තියෙන සංකාර, තියෙන විඥාන, තියෙන නාම රූප. තේරුණා? තියෙන සංඥාවල් තියෙන පංච උපාදානස්කන්ධයම මේ වචනවල තියෙන. ඉතින් මේ වචන වලින් ඇහෙන්නේ ඔබට පංච උපාදානස්කන්ධය. ස්වરૂපේ සාරණ ඔබත් මේක තේරුම් ගන්නේ පංච උපාදානස්කන්ධෙන්ද නැද්ද? පංච උපාදානස්කන්ධෙ පංච උපාදානස්කන්ධෙන් තොර වුණහම වචන තේරෙන්නේ නැහැ. ඊපස්සේ වචන නෙමෙයි ඇහෙන්නේ. වචන නැතුව ගණනක් කරන්න පුළුවන් ශක්තියක් ආව තියෙනවා. වචන නැතුව දෙයක් අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වචන වලින් එපිට ඉඳගෙන වචන ඕනනම් ඇහෙන්න සලස්සන්න පුළුවන්. ඒ වුණාට යාට වචන හරියට නොදන්නා භාෂාවකින් ඇහෙන වචන වාගේ උරා ගැනීමක්, බැඳ ගැනීමක්, ඇද ගැනීමක් එහි නැහැ. දැන් ඔබ මොනතරම් මායාවකද බොරුවකද ඉන්නේ කියලා ඔබ තේරුම් ගත්තද? දැන් මේ මා දේශනා කරන වචන මට පුළුවන් මේකේ තියෙන බොරුව පැහැදිලි කරන්න. ඔබ තේරුම් ගන්න ඔබ ඉන්න චින්තනය ඇතුලේ මොනතරම් බොරුවක්ද මායාවක්ද තියෙන්නේ කියන කාරණය. එවිට මේක බොරුවක් නම් මායාවක් නම් අපි මොකද කරන්නේ? අතේ තියපු අර ජරාවක් හරි මොනවා හරි දෙයක් තිබුණොත් එහෙම නේද? ඒ ජරාව අතහරිනවා. ජරාව හැමෝම අතහරින්නේ නැහැ නේද? සමහර අය ජරාව කන අයත් ඉන්නවා නේද? ඒ නිසා ඒ තරමට තමන් දකිනවා තමන්ගේ මුලා. දන්නේ නැතිකම නිසා සමහා අවබෝධයට පත් වෙන. තමන් අල්ලගෙන ඉන්නේ සර්පෙක් කියලා. තමන් අල්ලගෙන ඉන්නේ චරා ගොඩක් කියලා. දැන් ඔබ අත්හැරලා කොහෙද හැංගෙන්නේ? සියල්ල අතහැරියට පස්සේ ඔබට හැංගෙන්න ගුහාවක් ඕනද? සියල්ල සියල්ල අතහැරියට පස්සේ හැංගෙන ගුහාව හංගන්න දෙයක් තියෙනවා, මැරෙන්න දෙයක්, උපදින්න දෙයක්, ඇති වෙන්න දෙයක්, නැති වෙන්න දෙයක්. දෙයියේ ඇත නැත කියන ප්‍රශ්න, ඒ මොකක්වත් එයාට නැහැ. දෙයියෝ ඉන්නවයි කියන අයට ඉන්නවා, නැහැ කියන අයට නැහැ. බ්‍රහ්මයා ඉන්නවයි කියන අයට ඉන්නවා, නැහැ කියන අයට නැහැ. දැන් තමන්ට ඉන්නෝ නාමික පුජ්‍යලේ, තමන්ට ඉන්නෝ නාමික මේ අහවල් කෙනා කියලා. ඒ කියන්නේ තව කෙනෙක් හම්බුනහම ඔබ කවුද කියලා අහන්නේ, එයාට අඳුරගන්න බැරුවනේ නේ ඔබ කවුද. ආ නමි මම මේ කෙනා. ආ ගම කොහෙද, රට කොහෙද, භාෂාව මොකද්ද. ආ හරි. මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? මම කියලා කෙනෙක් ඉන්න අයට ඉන්නව, නැති අයට නැහැ. කියන්නේ මමත්වයේ ඉක්ම වූ අයට මම කියලා කෙනෙක් නැහැ. මමත්වයෙන් යුක්ත අයට මම කියලා කෙනෙක් ඉන්නවා. ඉන්නවා, තියෙනවා. මම මගේ ආත්මය කියලා ගත්ත තැන ඒ ඔක්කොම තියෙනවා. එතන සත්වයක් නැහැ, පුඤ්ජලයක් නැහැ, ආත්මයක් නැහැ කියන්නේ විදර්ශනාඥානෙන් යථා දර්ශනයෙන් අවබෝධයට පත් කරගත්ත කෙනාට මමේ මමෙක් නෑ. මමෙක් ඉද්දි කෙනෙක් කියයි හිතාගෙන ඉන්නවා මමෙක් නෑ කියලා. එතකොට මමෙක් නැති වෙනවද? එහෙම වෙන්නේ නෑ. ඒක හරියට අර සමහර දේවවාද, බ්‍රාහ්මණවාද වගේ තමයි. අපිව මේ දෙයියට අයිති. තව කට්ටියක් කියනවා අපි අයිති මේ දෙයියට. තව එක්කෙනෙක් කියනවා අපි අයිති තෝ දෙයියට කියලා. නැත්තම් අපේ දෙයියට හරි කියලා කියනවනේ නේද? එක එක්කෙනා එක එක්කෙනාට ජීවිත බාර දීලා තමන් රෙස්ට් කරගන්නවා. මහා කම්මැලිය. අපිට අපිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ ජීවිතේ හදන්න තවත් දෙයියෙකුට හරි කාට හරි බාල දීලා ඉන්න මිනිස්සු අබ්බඝාතයෝ. එයන් තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරි පුජ්ජලයෝ. ඒගොල්ලෝ පව්. ඒගොල්ලෝ අර අර ලබාගත් ජීවිතේ නිකන් නාස්ති කරගෙන අවසානේ මැරෙනවා. ඒ උදාරතර ශාස්ත්‍රවරු ඉහළ දෙයක් කතා කරේ. මේ දෙවියන් කියලා ආමන්ත්‍රණය කරන්නේ ස්වභාව සත්‍යයකට. දෙවියන් හා එකතු වෙනවා කියලා කියන්නේ විමුක්තියට, නිදහසට. ඒක මහ ගැඹුරු දර්ශනයක්. ඒව ඔක්කොම අතහැර දාලා මහ පටු මානසිකත්වයකට පස්සේ මිනිස්සු බැහැගත්තා. මොකද ලේසියට වැඩේ. දැන් මේ බණේ හරි කෙටියෙන් හකුලෝල ගත්තාම මෙන්න මෙහෙම කිව්වොත් අනාගතේ පරම්පරාවේ කවුරු හරි ආ මේකේ සත්‍යයේ පුඤ්ජලයක් නැහැ, මුකුත් කරන්න කියන්න දෙයක් නැහැ, සද්ද නැතුව ඉන්න එක තමයි ආමඳුරන්ගේ භාවනාව. කොහොමද වැඩේ? ගස් නේද වැඩේ? අනාගතේ අනිවාර්යෙන් ඒ අමු පුතජන භාවයක් එක්ක කොට නැගුණොත් ඒ පුඤ්ජලය ඕක තමයි කියන්නේ. අවබෝධයෙන් තොරව. එහෙම නැත්නම් දවසක් කොයි නිකන් තමන්ගේ බුද්ධියට අහු වෙන විදියට බණක් අහගෙන ගිහිල්ලා කිව්වොත් කිය, ඒ හාමුදුරුවෝ නිකන් හිත දිහා බලන් ඉන්න කියන වෙච්චන නිසද්ද වෙන්න වෙච්චන. ඒ තමන්ට අහු වෙච්ච ටික, අහු වෙච්ච ටික අරන් ගියා. කියන්නේ ගහේ පොතු ගලවන් ගියා. දැන් ගහේ කොළ කඩාගෙන ගියා. වැඩක් නැහැ. ඔබව ඔබ හඳුනා ගන්න, අවබෝධ කර ගන්න, දුකෙන් නිදහස් වෙන්න ඔබ උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන ඔබට ඒ නිදහස් වෙන ක්‍රමය පිළිබඳව අපි කියන්නේ. අතීතයත් අතහරින්න, අනාගතයත් අතහරින්න. වර්තමානයත් අතහැර බොහොම සීරුවෙන් ඉදිරියට ඇදෙන්න. හැමදෙනාම බලන්න උත්සාහ කරන්න. අතීතය අතහරින්න, වර්තමානය අනාගතය අතහරින්න. වර්තමානයත් අතහැර හැමින් සිරුවේ ඉදිරියට ඇදෙන්න. අපි ටිකක් ඉගෙන ගමු උපාදාන ස්වરૂපය පිළිබඳව. උපාදාන ස්වરૂපය පිළිබඳව මේ අපි ඉන්න පිරිස දවන්ත නා උපකරණ සහිත වෙළඳ හා ගොඩනැගිල්ලකට ඇතුල් වෙන සුපර් මාකට් එකකට ඇතුල් වෙන තේ එකම දෙයක් අරගෙන එළියට බහින්න මේ කට්ටිය. එක්කෙනෙක් බෙන්ඩරයක් ගන්නවා, තව එක්කෙනෙක් අවර්න එකක් ගන්නවා, තව එක්කෙනෙක් හීටරයක් ගන්නවා, තව එක්කෙනෙක් දත් බුරුසුවක් ගන්නවා, තව එක්කෙනෙක් කෙලෝලු ටිකක් ගන්නවා. එහෙම නේද? එක දෙයක් අරගන්නේ නැහැ. ඒ අරගෙන ඇවිල්ලා සාකච්ඡා කර මට ප්‍රයෝජනවත් වෙන දේ තමයි අපේ ගෙදරට නැති එක තමයි මම මේ ගත්තේ කියලා කියන්නේ. ඊළඟට එළියට එනකොට අපිට කියන්න තියෙන්නේ ඔය තියෙන්නේ මොනවා ගත්තත් ඔය තියෙන්නේ ඔබ ගත්ත දේ. ඔබේ අතේ තියෙන්නේ ඔබ ගත්ත දේ. ඒකට කියන උපාදානය කියලා අපි කියමුකෝ. ඔබ ගත්ත දේ තමයි තියෙන්නේ. හැබැයි අරගෙන යමක් තිබුණට ගත්තේ විවිධ දේවල්. මෙතන ඉන්න තුන්ටත් එහෙමයි. ඊළඟට අපි කියනවා CD player එකක් අතැති පුජ්‍යලයාට ඔහුට කියනවා CD player එකක් අතැති අතේ ඇති පුජ්‍යලයා කියලා කියනවා. අවන් එකක් අතේ පුජ්‍යලයාට කියනවා අවන් එකක් අතේ ඇති පුජ්‍යලයා අයිති ඇති පුජ්‍යලයා. ආන්න ඒ වගේ මෙතන පින්නතුන් යම් ප්‍රමාණයක් සිටිනවද ඒ සියලු දෙනාගේ උපාදාන ස්වરૂපෙහි විවිධත්වයක් තියෙනවා. එකම දෙයක් උපාදානය කරගෙන නැහැ. සම විටම විවිධ ස්වરૂපේ උපාදාන තියෙනවා. එයාට කියනවා යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා වුණ මම ඉදිරිපත් වෙලා කියනවා මම අපි මේ බාණ්ඩ ඔබට ගෙනියන්න දෙනවා මගේ ගානේ බිල් ඔක්කොම කඩන්නේ මගේ නමට කියලා. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා මම සන්තෝෂයෙන් මම කැමති අද ඔක්කොම ඔයගොල්ලන්ට මේ බාණ්ඩ තෑගි කරන්න. හැබැයි ඕවා අයිතියේ බිල කඩන්නේ මගේ නමට කියලා කියනවා. එතකොට එයාගේ නමට කඩලා බිල් කඩලා ඕගොල්ලන්ට තෑගි හැටියට මේ දේවල් හැමදේම ගෙදර ගෙනියන්න දෙනවා. ගෙදර ගිනිච්චර පස්සේ මොකද කරන්නේ? අපිට කරෝලි සුන්න හැනම් මේක අරන් දුන්නේ කඩල වෙර ලැබිල. අපි කියන්නේ මේක මොකක්ද? මම කඩින් ගෙනාවා කියන්නේ නෑ. කරෝලි සුන්න හැ අපිට මේක පරිත්‍යාග කළා. සිමියෝන් මහත්තයා, පෙරේර මහත්තයා, විල්සන් මහත්තයා, යෝන් සීනියෝ හරි නේද? කවුරු හරි කෙනෙක් ඔය කොහ අපිට පරිත්‍යාග කළා කියලා තමයි කියන්නේ. දැන් ගෙදරත් ඇති පින්නතුන්ට එහෙම පරිත්‍යාගශීලීව තමන්ගේ ඥාති කෙනෙක්ගෙන් ලැබිච්ච බණ්ඩත් ඇති ගෙදර. තියෙනවද නැද්ද? තියෙනවනේ. ඒ වගේම තමනුත් මුදල් දීලා සුපර් මාකට් එකකින් ගෙනාවු බණ්ඩත් ඇති. හොඳටම බලන්න අර ඥාතියෙක් තමන්ට දීලා ඒ භාවිතා කරන භාණ්ඩයේ දිහා බලන ක්‍රමයයි තමන්ම ගිහිල්ලා තමන්ගේ මුදල් දීලා කඩෙන් ගෙනාලා පාවිච්චි කරන භාණ්ඩේ දිහා බලන්න. ඊට පස්සේ නෝන මහත්තයා ගෙදරින් අරගෙන ආපු භාණ්ඩයක් තියෙනවා නම් මයික්‍රෝ ඕවන් එකක් හරි ඒක දිහා බලන විදියයි ඔබම විසින් කඩෙන් ගෙන ආපු ගෑස් කුකර් එක දිහා බලන විදියයි හොඩ බලන්න නේද? දැන් මෙතන එළියට බැස්සහම ඔබේ වාහනේ දිහා බලන විදියයි ඔබට අයිති නැති අනිත් වාහනේ දිහා බලන විදියයි ඔබට අයිති නිවස දිහා බලන විදියයි ඔබට අයිති නැති මේ ඉස්සරහා තියෙන ඉඩම් කඩම් වල වටපිටාවේ ඉඩම් වල තියෙන දිහා බලන විදියයි මට කියන්නේ. මේ ඔක්කොම දසුන් නේද? ඔබේ නිවසත් දසුණක්, අනිත් නිවනත්, අනිත් නිවසත් දසුණක්, අනිත් ඉඩමක් දසුණක්, තමන්ගේ කාර් එකක් දසුණක්, අනිත් කාර් එකක් දසුණක්. ඇයි ඒ? මෙන්න මේකට තමයි උපාදානය කියන්නේ. මෙන්න මේකට තමයි උපාදාන ලක්ෂණ කියන්නේ. ඒ උපාදාන ස්වરૂපය තමයි ඔබට පීඩාකාරී තත්ත්වයක් ඇති කරනවා නම් ඇති කරන්නේ. දැන් අපි ඒක නැති කර ගන්න මොකද කරන්නේ? අවබෝධය නැති කර ගන්න. කොහොම අවබෝධය ඇති කර ගන්න තියෙන්නේ? අවබෝධය වෙනස් කරන්න අපි පුරුදු වෙලා ඉන්නේ තවත් අවබෝධයකින්. ඒක තේරුම් ගන්නකො පින්නතුන්ට දෘෂ්ටි මාරු කරන එක නතර කර ගන්න. අවබෝධය වෙනස් කරන්න අපි පුරුදු වෙලා ඉන්නේ තවත් අවබෝධයකින්. ද නැද්ද? එකක් ප්‍රතික්ෂේප කරන්නේ තව එකක් අනුමත කරමින්ද නැද්ද? උපාදානෙත් හරියට අපේ ඡන්දදායකයෝ වගේ. අර පක්ෂය හොඳ නැති වුණාම මේ පක්ෂයට දෙනවා. ආයි ඒ පක්ෂය හොඳ නැහැ කියලා හිතනවා ඒත් අර පක්ෂයට දෙනවා. ආයි ඒ පක්ෂය හොඳ නැහැ කියලා මේ පක්ෂයට දෙනවා. මිනිස්සු අයසට යනවා, රට අනාථ වෙනවා. ඒක නෙමෙයිද වෙන්නේ ලංකාවේ? ඒක තමයි වෙන්නේ. ඡන්දේ දීලා 3 මාසයක් වගේ ගියාට පස්සේ නොදකින් විතරක් මූඩ ඡන්දේ දුන්නානේ කියලා ඉතින් කියේ කියා ඉන්නවා. ආයි මම අනිත් පැත්තට දෙන්න ඕන කියලා හිතාගෙන ඒ පුජ්‍යලත් බොහොම කාලෙකින් පස්සේ බඩගිනි වෙලා එන්නේ හොඳටම. බඩගිනි කාරය හැමදාම ජනතාවගේ පැත්තේ, බඩ පිරිච්ච අය හැමදාම ජනතාව විරෝධී පිරිසක් වෙනවා. ඒක තමයි ඉතින් බඩගිනි හොඳටම වැඩි වුණාම කියන්න තියෙන බොරු ඔක්කොම කියනවනේ හිඟන්නෝ නේද? කියන දේ බොරු ඔක්කොම කියලා හිඟන්නු ගන්නවා ඡන්දේ. ඒ කියන්නේ අන්තිමයි ලෙල්ලේ ඉන්නේ ඒකයි වැඩේ. ඉතින් අර බඩගිනි නැති කෙනා ටිකක් ඇත්ත කියාගෙන එන්න හදනවා. ඇත්ත කියාගෙන එන්න බෑ, බොරුව දිනනවා. ඒක තමයි ස්වરૂපය. ලාභෙට බඩු හොයන රටක් නේ. ඒ නිසා ලාභෙට හැමදාම බඩු බාලේව හම්බ වෙනවා. කට්ටියක් උඩුකය දෙන්නම් කියලා කියන උඩුකය දෙන්නම් කිව්වහම උඩුකයට ගහනවා කතරේ බලනකොට යටකය ගලවගෙන. ඊට පස්සේ අනිත් අය කියනවා දැන් ඔයගොල්ලන්ට යටකය නැහැ අපි කිව්වනේ අපි දෙනවා යටකය කියලා මෙන්න බලේ උඩුකය ගලවගෙන යටට අඳනවා. ඒක තමයි වෙන්නේ. හැමදාම කොටසක් හෙළුවේ. රටත් ඒ වගේ තමයි. ඒක පැත්තක් අතනකොට තව පැත්තක් නැහැ. සාවත්තකටනේ ඒ වගේම තමයි අපේ දෘෂ්ටි මාරු කෙරිලා එකක් ප්‍රතික්ෂේප කරනවා තව එකක් අල්ල ගන්නවා කක් වහන අනිත් එක ඇරලා ආයක පැත්ත කෙල්ලනකොට ඇත්ත මේ මේ දෘෂ්ටියෙන් ගැලවෙන්න බැරි හැටි කියලා ඉතින් පින්නතුනි අපිට අපි ධර්ම මාර්ගය හොයාගෙන යද්දී අපිට තේරුම් ගියා මේ දෘෂ්ටියෙන් ගැලවෙන්න බැරි හැටි මහ පුදුම වදයක් නේද කියලා. ඇත්ත නේද මේ කතාව? තමන්න තේරෙන්නේ නැද්ද ඒක කොච්චර අමාරුද කියලා දෘෂ්ටියෙන් ගැලවෙන්නේ? ෂණේ අවබෝධ කරගන්න බැරි කමනේ තියෙන්නේ. ෂණේ කියන්නේ ඇතිවීම සමග නැති වෙන ධර්මතාවයට නේ. මේ ෂණේ කියන එක හොයාගන්න බැරි කමයි තියෙන්නේ. ෂණ සම්පත්තිය ෂණ අවබෝධය ඇති කරගන්න බැරි කම තමයි තියෙන්නේ. අකාලික තන පිහිටන්නේ නැතුව මනස සම විටම කාලයේ පිහිටන්නේ. මේ යම්කිසි මොහොතකදී අකාලික තමන්ගේ හිත පිහිටන්න පටන් ගත්තට පස්සේ තමයි එයා අකාලික ධර්මයේ පිළිබඳව පැහැදීමක් ඇති කෙනෙක් බවට පත් වෙන්නේ. අන්න එයාට තමයි පුණතුනේ අර අවිච්ඡ ප්‍රසාදය කියන එක වෙනස් නොවන ප්‍රසාදය කියන එක ඇති වෙන ධර්මයේ පිළිබඳ අකාලිකව සිත පිහිටියට පස්සේ. මේක පින්නතුන්ට තේරෙන්නේ නැහැ කියන මට තේරෙන්නේ නැහැ. ඔබට නම් ඒක තේරෙන්නේ නැති එක ප්‍රශ්නයක්, මට ඒක තේරෙන්නේ නැති එක පිළිතුරක්. මේක ඇත්ත වශයෙන්ම කියවුදොත් කාටවත් කියන්න බා පිස්සු වණ. මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැති මහා අපබ්‍රංශයක්. ඒක ඉස්සෙල්ලම තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ. ටිකක් කල්පනා කරා පැත්තකට වෙලා මේ කුණු හරපේ කාට තේරෙයිද කියලා. එහෙමනේ කියන්නේ තේරෙන්නේ නැති ඒවට කියන්නේ මිනිස්සු කුණු හරප කියලානේ. තේරෙන්නේ නැති ඒවා කියනකොට මිනිස්සු කියනවා කුණු හරප නොකිය ඉඳපන් කියලා කියන්නේ නැද්ද? කියනවනේ. ඒ නිසා මේ කුණු හරපේ කාට තේරෙයිද කියලා කල්පනා කළා. කල්පනා කරලා බැලුවා මේ කුණු හරපයක් වුණා කියන්න පුළුවන් කට්ටියක් ඉන්න මගේ යාළුවෝ ටික. පස්වග මහණුන් මම පොඩ්ඩක් හොයාගෙන යන්න ඕන මේකවල කියලා බැලුවා. දැන් මෙතන වුණත් යම් පිරිසක් මේක යම් ගෞරවයකින් වගේ අහගෙන ඉන්නේ හේතුව ඔබ අතරින්ම කීප දෙනෙක් දැන් මේක දැකලා තියෙනවා නේ. දැකලා අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා සාක්ෂියක් දෙකක් තියෙනවා. මගේ යාළුවෝ මේගොල්ලෝ නම් එහෙම බොරු කියන පිරිසක් නෙමෙයි. ආමඳුරෝ නම් මොකක් හරි පන්සල හදා ගන්න හරි බොරුවක් කිව්වත් මේගොල්ලෝ බොරු කියන්නේ නැහැ කියලා ඉවරලා කල්පනා කරනවා මේ යාළුවෝ බොරු කියන්නේ නැහැ නේ කියලා. ඒ නිසා බොහොම අර ගැම්මකින් අහගෙන ඉන්නවා. තමන් ඉතින් ලොකු සටනක් දෙන්න ඕන ගැලවිලා යනකම්. ගින්දර පත්තු වෙනකන් දලු කෑලි දෙකක් අර ගස්තනේ කළා ගින්දර අවුලවා ගන්නාසේ ඔබත් මොකද කරන්න ඕන? මේ මමත්වයේ පලා යනතුරුම සටන් වදින්න ඕනේ. හිතන්න එපා මේ අයිස්ක්‍රීම් එකක් කනවා වගේ ලේසි වැඩක් කියලා. ආමඳුර සපෝට් එකක් දුන්නොත් තල්ලුවක් දුන්නොත් එකටට යයි කියලා. එහෙම සපෝට් එකක් තල්ලුවක් දෙන්න බෑ. බල්ලෙක් වුණත් ගහගෙන යන වතුරේ වලිගෙන් අල්ලලා කොට ඇදලා ගන්න උත්සාහ කරද්දී ඌ කන හපා කනවා අත. ගෝනුසෙක් වුණත් ගහගෙන යද්දී වතුරේ අල්ලලා ගොඩට දාන්න උත්සාහ කරනවා. අනිනෝ පිටිපැත්තින් වලිගෙන් කරකවලා අනිනෝ ඇඟට. ඒ නිසා ගොඩ දාන්න හදන අපිට තමයි අවසානේ අනින්නේ. තේරුණාද මේ ඉන්න ගෝනුස්සෝ? එහෙම ව මාව ඇල්ලුවේ මොකද? මරන්නේද හදන්නේ කියලා යන්නේ. එයා යන්නේ. ඉතින් ගෝනුස්සගේ වැඩේ ගෝනුස්සට කරන්න දීලා මගේ වැඩේ මං කරනවා කියලා හැමදාම අපි කරනවා. පස්සේ බලනකොට හැමදාම අපි ඇනුම් බැනුම් කන එක විතරයි කරන්නේ. ගොඩට ආවට පස්සේ කිටි කිටි ගාලා දුවනවා. තා පොඩ්ඩේ මූ මාව මරන්න නේද හැදුවේ කියලා දුවනවා. හැබැයි ආට අමතකයි ගියා ගඟේ ගහගෙන ගියා කියලා. ඒක තමයි හැටි. බුදුරජාණන් වහන්සේලාට මහා කාරුණික බවක් තිබුණා කියන්නේ ඒකයි. මේ වලවල් වල වැටිලා දුක් විඳින සත්වයා ගොඩ දානවා. අකාලික ධර්මයේ සමවිත හොයාගෙන යන සාන්දීප්තික ධර්මයේ හොයාගෙන යන මේක දැකිය හැකි ධර්මයක් කියලා විශ්වාසයක් ඇති වුණොත් එයා ඥාන දර්ශනයක් ඇති වෙන තුරුම ඊ ගමම්මග ගමන් කරනවා. මේ ගෙදර යමක් ඔබ වටිනා දෙයක් නැති වුණොත් ඔබ මොකද කරන්නේ? මාළේ නැති වුණොත් පව් පහයි මාළේ මොකද කරන්නේ? ඒ පෙරලගෙන හොයනවා කියන්නේ නේ. දවසක් වැඩ ඔක්කොම නතර කරලා නිවාඩු දාලා හොයනවද නැද්ද? හොයනවා. ගඟක තමන්ගේ මාළේ කැඩිලා ඒ මිනිස්සු වැලි ට්‍රැක්ටර් 6ක්ද 7ක්ද ගොඩ දැම්මා. මාළේ හොයන්න. දවස ගන්න. එන්නේ මාළේ ගන්නත් පුළුවන් වැලි ට්‍රැක්ටර් 6ක්ද? හොවරේක ගොඩ දාලා හෙව්වා. දැන් ඔය වගේ හොයයිද නිවන? දියේ කිමිදි කිමිදි කීතලේ ගැහි ගැහි කෝපි බිවි බිවි බහැ බහැ බහැ අරග හොයනවා. තමන්ගේ මාළි ගොඩක් වටිනවා. සමහර වෙලාවට මතක සටහනේ වටිනකමක් ඇති මංගල මාළේ හරිනේ වුණොත් මංගල මුද්ද වුණොත් ඒ වගේ කොහොම හරි එකට අගයක් දීලා එක හොයන. ඉතින් නිවනත් ඒ වගේ හොයන්නකෝ. එලිටේටර 6-7ක් ගොඩ දානවා වගේ. අපාවියක් දැනෙනවද හිතට? අපාවියක් දැනේද හිතට? එහෙනම් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ මමත්වයේ තියෙන. මමත්වයේ තියෙන හැම කෙනෙක්ගේම හිත අපායට බරයි. අපාවියක් හැම කෙනාටම දැනෙනවා. දුගතියට යයිද දන්නේ? කොහේ යයිද දන්නේ? දැක්කේ නැති දෙයියෙකුට ජීවිතේ බාර දීලා උදේ හවස හූල්ලමින් ඉන්න මිනිස්සෙක් ගැන ඔබට හිතෙන්නේ මොකද? හූල්ලමින් ගැන යාඥා කරමින් කෑ ගහන්නේ. අනේ අම්මක මේ වගේ පිස්සු මෝඩ මීහරක් ඉන්නව නේද කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. සමහර අයට අපිට නම් හිතෙන්නේ නැහැ. අපිට වැඩකුත් නැහැනේ. තුරුණුවන්ට ගෞරව කරන්නේ නැති කිසි කෙනෙකුට ධර්මය කියා දෙන්න ඕනේ නැහැ. උන් යාපු ආවි අපායයක් දාවේ. ධර්මයට නිග්‍රහ කරන කෙනෙකුට දෙන්න තියෙන හොඳම ධර්ම තමයි ධර්මය කියා දෙන්න තු වෙනවා. එහෙම. එතකොට ඌ අපාය යනවනේ. ෂෝක් වැඩි. ඒක තමයි මම කරන්නේ. මට නිග්‍රහ කරන යමෙක් වේද මම ධර්මය කියා දෙන්නේ නැහැ. එතකොට ඒක තමයි කරන්න තියෙන එකම දේ. එතකොට ඌ අපාය යනවා. හොඳයි, ගිහිල්ලා මේ දුක් විඳින අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් ඔයිට වඩා දෙන්න දන්නවම තව තියෙනවද? ඒක අපි විසින් දෙන දන්නවමක් නෙමෙයි. ඒ මනුස්සය ධර්මයට කැමති නැති නිසා අපි අත්හැරලා දානවා. ඒක මට නෙමෙයි, ඒක බුදුහාමුදුරන්ට උනත් ඒක කරන්න සිද්ධ වුණා. මොකද චුන්ද සූකරට බණ කියන්නේ, කියන්න බෑ දේවදත්තට අල්ලලා ගස් බැඳලා බණ කියන්නේ බෑනේ. මනුස්සය ධර්මයට නිග්‍රහ කරනවා, තුරුණු වඩ නිග්‍රහ කරනවා, කියා දෙන්න විදියක් නෑ, කිව්වට බණ අහන්නේ. දැන් අපි ධර්මයේ විවෘතයි, අහන කෙනාට අහන්න, නාසන කෙනාට නාසන්න. එච්චරයි. තේරුම් අය ගන්න ඇත්තේ තේරුම් ගන්න, තේරෙන්නේ නැති කට්ටියද හුලං තමයි. අසීමිත කැපවීමක් තුළින් තමයි, දහම්සොඬ රජ කෙනෙක් වීම තුළින් තමයි ධර්මය හැම කෙනෙක්ම දැකලා තියෙන්නේ. ඒක ක්‍රමයකින් නෑ. දහම්සොඬ රජ කෙනෙක් වෙලා තමයි ධර්මය දැක්කේ. දහම්සොඬ රජ කියන්නේ කවුද? ජීවිත පරිත්‍යාගයේ ධර්මයේ කෙනෙක්. අපිත් එහෙම. අපි ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හිව්වේ. ඒ හොයාගෙන යන ගමනේ ධර්මයේ හැරෙන්න වෙන දෙයක් තිබුණා. මේ හොයා ගන්න ඕනේ. වෙන කිසි දෙයක් ලොකු නෑ. අදත් ඒවා. මට ධර්මයේ හැරෙන්න වෙන මොකක්වත් ලොකු නෑ. කිසි කෙනෙක් ලොකු නෑ. මම සැනසීමේ ජීවත් වෙන්නේ ධර්මයේ නිසානේ. ඒ නිසා මගේ වන්දනාව ධර්මයේ. මම ධර්මයට හත් වතාවක් අටවරාව නෙවෙයි දවසට 1,66,00,000 වතාවක් වන්දනා කරනවා. දවසර 1,66,00,000 වතාවක් වන්දනා කරන ධර්මයට මං අදහන ධර්මය දවසට කාටවත් බෑනේ. අනිත් අය නේද 7යි 8යි 9යි 10යි නේද වගේ. මං එහෙම නෙමෙයි 1,66,00,000 වතාවක් වන්දනා කරන දවසට. බුදුන් තමන් ළඟ නම් ඉන්නේ. තමන් ළඟට වඩම්ම ගත්තා නම්, අවබෝධ කරගත්තා නම් තමන්ට බුදුන් වඳින්න පුළුවන් හැමදෙස්සෙමනේ. හැම වෙලාවෙම බුදුන් වඳින්න පුළුවන්. নমস্কার කරගෙනම ඉන්නේ. ආයේ වෙන වැඩ නැහැ. ඒ නිසා මේ ලෝකේ දවසට 1,66,00,000 වතාවක් වන්දනා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ලෝකේ වැඩියෙන් ආගම අදහන පුජ්‍යලය මම තමයි. වර්ගාන වැඩිම වර්ගාන කාගම අදහන පුජ්‍යලය මම. දවසරේ 1,66,00,000 වතාවක් වන්දනා කරනවා. මේ කල්පිත මනුස්සයා බලාගෙන ඉන්නේ සංකල්පයක තුල. මනක් කල්පිත මනුස්සෙක් නෙමෙයි. මනක් කල්පිත මනුස්සයා බලා සිටිනෝ ඕ මේ සංකල්පයක් යන තුල. ධර්මයත් සංකල්පයක් කරගන්න හදන. මේ සංකල්ප ඉවත් කරන්න දෙන ධර්මයේ සංකල්පයක් කරනවා. දෘෂ්ටි ඉවත් කරගන්න දෙන ධර්මයේ දෘෂ්ටි කරගන්නවා. වචන නැති ධර්මයේ වචන බවට පත් කරගන්නවා. ඒකනේ වෙන්නේ යන්නේ. ඒක තමයි බහන. ඒකයි වෙලා තියෙන්නේ. අනිත්‍යයි කියපු ධර්මයේ නිත්‍ය කරගත්තා. ඒක නෙමෙයි තියෙන්නේ. දෙවියන්ට අයිති ලෝකය තමන්ගේ කරගත්තා. ඒක දෙවියන්ට අදහරියේ නෑ. ඊට පස්සේ දෙයියෝ තමයි ශ්‍රේෂ්ඨ කී ගියා. මිනිස්සු කෑ ගැහුවා, මිනිස්සු මුලා වුණා. දැන් වඳුරට දෙලිපියා වුණා වගේ මිනිස්සු ඒ දෙයෙන්ගේ ඒ මිනිස්සුගේ අකපතව තරම කපා ගත්තා. ඔයන්ට බලලා තියෙනවද මේ ළඟදී හොඳ චිත්‍රපටයක් වෙනවා PK බලලා තියෙනවා. හින්දි චිත්‍රපටයක් තියෙනවා පීකේ කියලා, පහුගිය දවසක ඔය විකාශනය වුණා උපසිරසත් එක්ක. හරි ෂෝක් චිත්‍රපටය බලන්න ඕන. පිටසක්වලකින් ආපු මිනිස්සේ ඉන්දියාව පුරා ඇවිදිමින් ඉන්දියාවේ තියෙන අනේක විධ ආගම් අතර තියෙන මඩක් කල්පිත පිස්සු විකාර රැවටීම් තියෙන ස්වභාවයන් එක්ක මිනිස්සු මුලා වෙන අන්දම ලස්සනට පෙන්නනවා. ඒස හැමෝම තේරෙන විදිහකින් ඔබ බලන්න. හරි ෂෝක් කතාව තියෙන මොලේ ගොඩාක් සුද්ධ කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. බොහොම තහංචි වැද මේ ඉදිරිපත් වෙච්ච එක කොහොමද ලස්සනට කරලා තියෙන පුදුම දෙයක්. මේ ආගම් සම්බන්ධයෙන් තියෙන දර්ශන වේදය පිළිබඳව මිනිස්සුන්ට කියාපාන තත්ත්වය, අපිව අපි අවබෝධ කරගන්න ඕනේ කියන කාරණය. කාටවත් නිග්‍රහ කළ වැඩක් නැහැ, ප්‍රතික්ෂේප කළ වැඩක් නැහැ, අයිර කළ වැඩක් නැහැ, ඒක හරි මේක වැරදි කියලා අරන් වැඩක් නැහැ. අපි සැනසීමදායක ජීවිතය ගත කරන විදිහ ඉගෙන ගන්න ඕනේ. ක්‍රියාවක් නැහැ ධර්මයට, කිසිම ක්‍රියාවක් නැහැ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ක්‍රියාවක් නැහැ. ඒක බුදුහාමුදුරු දේශනා කළා. මේක දෙපයින් යන්න බෑ නිවන් පුරයට, දෙපයින් යන්න බෑ. ඒකයි ඒකෙන් අදහස් කරන්නේ. කපු දෙකෙන් යන්න බෑ කියන එක නෙමෙයි. අපූර්ව ප්‍රශ්නේ ඒ කාලේ අහන්නේ දෙපයින් යන්න බෑ නිවනට කියන්නේ ක්‍රියාවෙන් යන්න බෑ කියන එක. එහෙනම් ඔබේ මතකයට අරගෙන සංකල්පයක් ගොනු කරලා ක්‍රියාවක් හදාගෙන ප්‍රතිපත්තියක් වඩලා පුළුවන්. දෙපයින් යන්න බැහැ. එතකොට අපිට මෙච්චර කාලයක් කියලා දෙන්නේ මේ මොකද්ද වැඩ පිළිවෙලක්, මෙහෙම මෙහෙම කළා, මෙහෙම මෙහෙම කළා, නේව සංඥා නාසංඥා එතනට ගිහිල්ලා එතනින් ආයි හතර වෙනි එකට බහලා තුන් වෙනි එකෙන් අස්සෙන් රිංගලා ආයි විදර්ශනාවට ඇවිල්ලා ආයි මේව මේක කළා, ආයි හතර සතිපට්ඨානෙ මේ වඩලා සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්ම වඩලා වයසට ගිහිල්ලා වැඩේ කරගන්න බැරුව මරෙනවා. ඇයි ටික ඔයිටි කරනකොට මැරෙනවනේ. එතකොට එයා වැඩේ කරගන්න බැරුව මලා. ඒක තමයි අපිට සිද්ධ වෙච්ච අවුල. දැන් නමුත් ඒක අවුල නෙමෙයි. දැන් ඒක තමයි ප්‍රകൃතිය. මේක තමයි නියම රියල් විකෘතිය. අපි පිළිගන්න මේක විකෘතිය. විකෘතිය සපයි. ප්‍රകൃතියට වඩා ඉක්මන් විකෘතිය සපයි. ඒ නිසා ඔබත් විකෘතිවන්න. විකෘතිය සපනම් මම නම් කරන්නේ මම විකෘති වෙනවා. එහෙ කරන්නේ නැන්නේ. කොහොමද වෙන්නේ? ওই විශ්වවිද්‍යාලවල හැරි මේ කල් මර මර උද්ඝෝෂණ කර කර කාලේ ගත කරන කොල්ල සෙට් එක. තාගොල්ල ටිකක් ඉන්නවා ඕ ලෙවල් වලින් පැත්තකට පහිනවා. හොඳට ගියන් දොරක් හදනවා. ළමේ මේක හදා ගන්නවා. තමන්ගේ ව්‍යාපාරයක් ආදායමක් හදා ගන්නවා. එක්ක පිටරටකට බැලලා හැරි මිනිස්සු රස්සාව ජොබ් එකක් කරගෙන වෙන උපාධියක් කරගෙන ජීවත් වෙනවා. ලෝකයේ විසින් සම්මත ජයග්‍රාහී මාවත නෙමෙන්න පුළුවන් සමහරලාට. එයා වෙන ෂෝට්කට් එකක් දාගෙන එයාගේ ජීවිතය සාර්ථක කරගන්නවා. එච්චරයි. ඒක තමයි කියන්නේ. දැන් අර මම දවසක් අර මිනිස්සෙකුට කිව්ව කතාව, ඔබ සිහිය නැතුව බයික් එකේ යන්න, මොටෝ සයිකලෙන් සිහිය නැතුව යන්න කියලා කියපු මිනිස්සේ අදත් මට මහපාරේ දැක්කාම වදිනවා. මහපාරේ දිගා වෙලා වදිනවා. මොකද හේතුව? ස්වාමීන් වහන්සේ මං එදා ඉඳලා සිහිය නැතුව යන්නේ. එහෙනම් බුදුම සනීපයක් තියෙනවා. එයා හොඳට මේ සතිය දියුණු කරපු කෙනෙක්. ගමන් කරන විට ගමන් කරනවා, වැඩ ඉන්න විට වැඩ ඉන්නවා. එහෙම කී කිය හොඳට සතිය කායගත සතිය කියන එක පුරුදු කරගත්ත කෙනෙක්. යා පුහුණු කරලා තියෙන විදිහට කායගත සතිය පුරුදු කරපු කෙනෙක්. මොටෝ සයිකලේ යන විටත් මම යන්නේ මොටෝ සයිකලේ සිහියෙන් තමයි කියලා කිව්වා. අම්මෝ මොටෝ සයිකලේ යන සිහියද අතහැරලා යන්න. ලොකෝ ප්‍රශ්නයි. සිහිය තමයි ලොකු ප්‍රශ්නේ. සිහිය නැත්තම් මොකද? මොකද හිතන්නේ? සිහිය තියෙන්නේ කොහොමද නැති කොහොමද? සිහිය තියෙන්නේ කොහොමද නම් ඉතින් ඔය සිහියම ඉන්න එකයි තියෙන්නේ. සිහිය දෙන නිසා තමයි මිනිස්සුන්ට හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. සිහිය නැත්තම් ප්‍රශ්න නැහැ. තද නින්දේදී ප්‍රශ්න නැහැ. රහතන් වහන්සේලා තද නින්දේින් අවදි වෙලා වගේ තද නින්දම අවදි කරගෙන තියෙන්නේ. තද නින්දම ජීවත් වෙලා හැරගෙන ඉන්න වෙලාවටත් එකතු කරලා තියෙන්නේ. මට කියන්නකෝ තද නින්දේ ගත කරන රාත්‍රී කාලයේදී දැන් ඊයේ රාත්‍රී ගත කරපු තද නින්ද කාලයේදී ඔබ කවුද කියන්නේ? ඒකක් මොනවා රචනාවක් ලියන්න හරියට මේ නින්ද ගියාට පසු කාලයයි හරියට නැවත නින්දෙන් අවදි වෙන ඒ කාලය අර තද නින්ද ගත වෙච්ච කාලය පිළිබඳව පොඩි රචනාවක් ලියන්න. මං ස්ත්‍රීකව සිටියා, පුරුෂයෙක්ව සිටියා, මේ හිටියා, දෞර හිටියා, බිම හිටියා, ඔබ මොනවා හරි කියන්නකෝ බලන්න. රචනාව කොලේ හිස්. එද සිහිය නැතුව හිටියේ. ඒ කියන්නේ තන්තනේ සිහිය නැතුව හිටියේ. නැගිට ගමන් තමයි විලිලෙජ්ජ බව හැදෙන්නේ. ඊට පස්සේ තමයි රෙද්ද පොරොගල දඩි විලි ගාලා එන්නේ දුවන්නේ. විලිලෙජ්ජත් නැහැ මේ ඉඳ ගියාට පස්සේ. සාධන වහන්සේටවත් නැහැ නේ. ලැජ්ජාවත් නැහැ, බයත් නැහැ, මොකක්වත් නැහැ. ඒක නේ දවසල රෙදිත් නැතුව මේ ළඟේ බහැලා නාන්නේ. එහෙම නාල නැද්ද රහතන් වහන්සේනේ? නාල තියෙන අර විසාකා උපාසිකාව දැකලා තමයි ගානේ බුදු ජානනාත හරි අසෝබනයි මේ රහතන් වහන්සේලා මේ හෙළුවෙක් නා. ඉන්දියාවේ දැනුත් එහෙමයි. දැන් ගිහිල්ලා බලන්න මේ විදුර රෙද්ද ගැලුවා ගඟට බැස ඒකට ජල තිරේ තමයි තියෙන්නේ. ජල තිරෙන් ගොඩට ආවහම ෆුල් ලෝකල් නේද? එහි යන්නේ මේ සාමාන්‍යයෙන් රුපියල් 10ක විදිහම තමයි ටොයිලට් එක හදාගන්නේ. රුපියල් 10යි යන්නේ නේද? ඕන. මූණට ලේන්සුවක් දාගන්න. එතකොට මුළු ඔක්කොම ආවරණ නේනේ. ඔහොම ළඟ යන කෙනා පේන්නේ. මූණට මෙහෙම කරලා රෙද්ද දාගත්තා. අගේට වැඩේ කරගන්නවා. මිලිලෙච්ච නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ තමයි මනුෂ්‍ය సంతානයේ හැටි ලක්ෂණ. දැන් ඉතින් අපි මොකද කරන්න ඕන? කරන ටික නතර කරන්න. ඒක කරන්න ඕන දෙන්නේ ඔය කියන්නේ. එතකොට නිවන් දකින්න මොකද කරන්න ඕන? කරන ටික නතර කරන්න. නිවන් දකින්න මොකුත් කරන්න ඕනේ. එතකොට භාවනා ඕක තමයි භාවනා. මේ මහා වැඩ ගොඩක් කරන අතර තව එකක් හොයන කරා. ඒක නෙමෙයිද කරන්නේ? මහා වැඩ කොටක් කරන ගමන් තව එකක් අහනවා. හන්දර තව එකක් දෙන්න අපු කරන්න. ඒ අතර ඉඩ තියෙන වෙලාවට එකක් කරන්න. තව කර්මස්ථානයක් දෙන්න මේ වැඩ කරන අතර ඒක අතර තව එකක් කරන්න. කරන දේවල් ටික නිදහස් කරන්න. ඒක කරන්නේ කොහොමද? ඒ කරන ක්‍රමයක් නැහැ. ක්‍රමයක් නැතුව කොහොමද කරන්නේ? කරන දේවල් ටික නිදහස් කරගන්න. දැන් මම කියන කුණු හරුපේ තේරෙනවද? කරන්න ක්‍රමයක් නැහැ. ඒක කරන්නේ කොහොමද? කරන දේවල් ටික නිදහස් කරන්න. අතවසේ මේවට කුණුහරුප කියලා නේ කියන්නේ. තේරෙන්නේ නැහැ නේද? මෙලොව සංසාරයෙන් තේරෙන්නේ. ඔය කියන මට තේරෙන්නේ නැතිකොට ඔයගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. ඒ මට තේරෙන්නේ නැති එක මට පිළිතුරක් ඒක. මගේ පිළිතුර මට තේරෙන්නේ නැති එක. මම තෝරන්නේ නැති එක සහ තේරෙන්නේ නැති එක තමයි මට තේරෙන මගේ තියෙන පිළිතුර. නොතේරෙන එක තමයි මගේ තියෙන පිළිතුර. රහතන් වහන්සේගේ පිළිතුර නොතේරෙන එක. ඒ කියන්නේ අවේදිත බව. තේරෙනවද? බුදුරජාණන් නිර්වාණය අවේදිතයි. ඒ නිසා සපයි. සප මොකද? විඳින්නේ නැති නිසා සපයි. මේක ආර්යවතුන්ගේ භාෂාව, මේක මහා ප්‍රඥාන්ගේ භාෂාව. පොඩි මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. ඥානෙ දුබලයිට මේ විශිෂ්ට භාෂාව තේරෙන්නේ නැහැ. ආසේ පාසටහන් නැති වාගේම ශ්‍රමණයා සටහනකින් දකින්න බෑ. සටහනක් හැටියට ගත්තොත් ඒ ශ්‍රමණයා නෙමෙයි ඔබ හඳුනගෙන ඉන්නේ. ඔබ තාම ශ්‍රමණේ හඳුනන්නේ නැහැ. ධර්මයේ දැක්කේ නැති. දැක්කේ නැති කිසි කෙනෙක් ශ්‍රමණේ හඳුනන්නේ නැහැ. සංඝ රත්නේ හඳුනන්නේ නැහැ. බුද්ධ රත්නේ හඳුනන්නේ නැහැ. ධම්ම රත්නේ හඳුනන්නේ නැහැ. සංකල්පයක් තියෙන්නේ. ඕනම වෙලාවක ඒ සියලුම දෙනා බුදුන් නොබුදුන් කියනවා. ඕනම් මිල කියාගෙන කියාගෙන යන්න. කියාගෙන යද්දී එක තැනකදී හිත කැඩෙනවා. ඔය බුද්ධාගමේ කියන එක දාලා අපේ ආගමට එන්න ලක්ෂ 50ක් දෙනවා. කැමතිද නැද්ද? මෙහෙම හරි කියන මම බොරුවට ඒ ආගමට ගිහින ලක්ෂ 50 අරගෙන හිතින් බුද්ධාගමේ ඉන්නවා. එහෙ තෙන්ට හරි එනවා. ඊට පස්සේ කෝටි 50ක් දෙනවා. මොකද කරන්නේ? තියනවා. ඈ කෝටි 4500ක් දුන්නොත් මේ රටේ ඉන්න හැමති කෙනෙකුට හරි කාට හරි රක්ෂිත වනයක් නෙමෙයි වෙනුතුනේ. ලංකාවෙන් කෑල්ලක් ලියා ගන්න පුළුවන්. හේව පුතාලා ඉන්නේ. ඒකට හේතුව මේ බුද්ධාගම කියන දෙනේ නිසි චින්තනයක් විද්‍යාත්මක ගුණයක් පුහුදලා නැහැ. හදලා තියෙන්නේ මහා හීන මානය මොට්ට මෝල් බුද්ධියක් හදලා තියෙන්නේ. හරි දාර්ශනික මට්ටමක් නෑ. තේරෙනවනේ? පන්සලට කෑම අදින්න විතරයි දන්නේ උපාසකම්මල ටිකක්. කන්න උයනෝ අදගෙන යනෝ කද ගහගෙන යනෝ කාපිය අපිට දිව්‍ය ලෝක යන කාපිය කියලා කවනෝ කවනෝ ගෙදරට ගෙනලා කවනෝ පන්සලට ගිහිල්ලා කවනෝ. ඊට පස්සේ කවල තමන උත්කාල නිදා ගන්න. මේකනේ දාර්ශනිකව කියන්නේ කියනවා කරන්නේ. කෑමට ආවේ නැති වුණොත් එහෙම මම බලා ගන්නම් ආයි කියලා කියනවා. තරහ එයිසිනේ. එනිසා මේ නිවන් මාර්ගය දකින්න පුළුවන්කම තියෙන විශිෂ්ට ඥානය. ඒ විශිෂ්ට ඥානයක් කියන්නේ ඒ හරි විශිෂ්ටයි. ඒ කියන්නේ විශේෂයි. සාමාන්‍ය අන්දමකින් නෙමෙයි විශේෂ. ක්‍රමවේදයක් ඒකට අනුගමනය කරන්නේ. ඥානයේ ස්වરૂපය විශේෂ ක්‍රමවේදය. මුකුත් අවබෝධයක් නැති කෙනා ඉක්මනින් අපිට අවබෝධයට පත් කරන්න පුළුවන්. හැබැයි වැරදි අවබෝධයක් ඇති කරගෙන ඉන්න කෙනා අවබෝධයට පත් කරන්න අමාරුයි. පාරක් දන්නේ නැති මිනිස්සයට පාර නිවැරදි ගැන්වුවාම ඒ මිනිස්සයා ඒ පාරේ යවන්න පුළුවන්. තේරුණාද? හැබැයි මේක නිවැරදි මාර්ගයක් කියලා යම් කිසි කෙනෙක් වැරදි මාර්ගයක ගමන් කරමින් සිටිනවා නම් එයව නතර කරලා යවන්න බෑනේ අපිට. දැන් උදාහරණයක් වශයෙන් අපි අනුරාධපුර යනවා. පාර වැරදිලා එයා ওই අර යාපනේ පැත්තේ දිගට පාර යනවා ඉවරයක් නෑ. සමහරලාට අකරියට පාර වැරදුනා එහෙ යනවා දුරට. හැබැයි එයා හිතාගෙන ඉන්නේ තාම අනුරාධපුරේ යට ආවේ නෑ, තාම මේ මග ඉන්නේ කියලා යනවා. දැන් අපි හාමුදුරගෙන කොට එහෙම වුණා. රාත්‍රියේ ගියා, ඔය ගියා, යනවා. මෙච්චර දුරද මේ අනුරාධපුරේ කියලා හිතනවලු. එතනකොට මෙන්න තල්ගස් හරේ මෙහෙ පේන්න පටන් ගන්නවලු යාට. පස්සේ කිලෝමීටර් 50ක් ගිහිල්ලා එහෙට තව ගිහිල්ලා ඈතට. එතකොට තමයි තේරුම් ගන්නේ ආ පාර වැරදිලා. ඒ නිසා යමක් හරි කියලා තේරුම් අරගෙන ගමනක් යන කෙනෙක් අපිට හදන්න හරි අමාරුයි. තේරෙන්නේ නැති මනුස්සය හදාන්න පුළුවන්. දැන් සුදු ජාතිකයේ කරෙමේ හන්න ලොකු අරව මේව මොකවත් නැහැ, ඔළුවේ පුරවගත් ආගම් මොකවත් නැහැ. යාහනේ කොහොමද මගේ මනස කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියලා අහනවා. ඒ මනුස්සයට කියන මෙන්න මේම මනස කන්ට්‍රෝල් කරන්න මෙන්න මෙහෙමයි කියලා කිව්වම එයා ඔළුවට දාලා බලනවා. හරි. කොහොම හරි සැහැල්ලුවක් දැනෙනවා. හරි හොඳයි. අපේ මිනිස්සුන්ට කිව්වෝ එතකොට මේ චතුරාර්ය සත්‍ය උතෙන්ට ඕනේ නැද්ද? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩක් නැද්ද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවද මෙතෙද්දි? ඔය ඔක්කොම බහුබූත අහනවා. දැන් රෙදි කෑල්ලක් අර පිරිමදින්න චූලමන්තකට දුන්නට පස්සේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවනම් දැන් මේක රෙදි කෑල්ල පිරිමදිනකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙනවද? එහෙනම් චූලපන්තක තාමත් අර රෙදි කෑල්ල අතුල්ලනවා. නේ 2500ක් 600ක් ගත වෙනකන් අතුල්ලන තාම. මොකද හේතුව ඒ අරක හොයනෝනේ අරකටත් ගැලපෙනවද මේකටත් ගැලපෙනවද? ඒ මොකවත් නැතුව කිව්ව දේ කරගෙන ගියා නේ අගේට. තාම මේක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තියෙනවද කියලා බැලුවේ නැහැ. මේ එක එක තැන්වලදී එක එක මිනිස්සයට මේ එක එක කොටස් කැටගරි හදලා දුන්නා. ඒ මිනිස්සයට මේ අවශ්‍ය කරන බෙහෙත් මල්ල මේ කට්ටිය බොන්න පටන් ගත්තනේ මේ අතීත වට්ටෝරුව. උත්තර මහත්තයේ වැඩ පොත නර්ස් නෝන අරන් ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා අම්මටත් කැස්ස නර්ස් නෝන කිව්වා අපේ දොස්තර මහත්තයා කැස්සට දෙන්නේ මේක, අම්මත් කැස්සට පොඩ්ඩක් try කරලා බලන්න මේකෙන්. ඒ කියන්නේ අනවබෝධයෙන් බෙහෙත් වට්ටෝරුව අරන් ගියා. නර්ස් නෝන පූර්ණ අවබෝධයෙන් නෙමෙයිනේ කරන් යන්නේ නේ. එයා හේ අර වෛද්‍යවරයා විසින් දෙන පැවරුම් කාර්ය කරන්න ඉගෙනගෙන තියෙනවා මිසක් එයා වෛද්‍ය පිළිබඳව පූර්ණ දැනුමක් එයාට ලැබෙන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ අනවබෝධයෙන් යම් කිසි කෙනෙක් මේක අරන් ගියපු ගමන්ම ඒක දෙනගෙනත් අමාරුයි, දන්නගෙනත් අමාරුයි. දැන් තියෙන අමෞතුම ප්‍රශ්නේ තමයි ධර්මය නොදන්න අය. අපි මේ ධර්මය දැනගෙන අපි කියනවා මේක පිස්සු බණක් කිය කී මේක කියවනවා. ධර්මයේ මේ නොදන්න අය කවදාවත් කියනවද මම මේ කියන්නේ විසබනක් කියලා? ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන නැති උදවිය කියන්නේම මම මේ කියන දේ සත්‍ය. මේක තමයි එකම මාර්ගය. මේක තමයි හරිම මාර්ගය. මේක තමයි එකම සත්‍ය කියා හොම් කියනවා. අපිට හැකියාවක් තියෙනවා මේ අපි කියන දේත් මේක මහ විසබනක් කියලා කියන්නේ. එච්චර නිදහසක් තියෙනවා. ඒ තරම් අතහැරීමක් අපේ වචනයෙන් අපිට අතහරින්න පුළුවන් ශක්තියක් තියෙනවා. අර ඇත්තන්ට එහෙම ශක්තියක් නැහැ. මොළු කියන්නේ මේක තමයි හරි කියලා. දැන් ඒක ප්‍රතික්ෂේප. දැන් අපි මොනවා හරි හරි දෙයක් කියුවාම අර ගත්ත දේවල් ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි තියෙන්නේ. ඒ ගත්ත දේ තුළ ඉඳලා අපි ගොඩ නැගෙන්නේ. අපි යම්තාක් ශ්‍රද්ධාවේ ඇවිල්ලා තියෙනවා. යම්තාක් ප්‍රඥාවේ අපි ගමනක් ඇවිල්ලා තියෙනවා. එතන ඉඳලා ඉස්සරහට ගමන් කරන මිසක් ඒව අත්හරින දෙයක් නෑ. දවසක් රෝහලක අසනීප වෙලා ඉන්නේ ළඟට ආපු මේ සමාජවාදී දර්ශනයක් තියෙන කුජලෙක් අමෝදු තර්කයක් දීගෙන ගියා බුද්ධාගම බොරුයි කියලා. ඒ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ හාමුදුරුවන්ගේ ඔළුවන්ට අදහනවා බුද්ධාගම බොරුයි කියලා. සමහර හාමුදුරුවෝ මහාන වෙලා ඒ වුණාට ඒගොල්ලොත් බුද්ධාගම බොරුයි කියන තැන ඉන්නේ. පිළිගන්නේ නැති සමාජවාදී තත්ත්වය ඔළුවට ගහපු ගමන් ඉවරයි. ඒක නෑනේ අම්මෙක් අපෙක් නෑ මොකක්වත් නෑ ආගමක් දහම මුකුත් නෑ ඒ ඔක්කොගෙම ඔළුව කෝදලා දානවා විනාශ කරලා දානවනේ. ඉතින් මේක පුජ්‍යලේ කොයි වගේ දේශනයක් කරගෙන කරගෙන කරගෙන යනවා. මං කිව්ව මහත්තයා මං කියන දේ ඔයාට තේරෙනවද? ඒක තේරුම් ගන්න නම් ඔබතුමා එක සැරයක් පොළොවට බර කරන්න නැතුව උඩ පනින්න කියලා කිව්වා. දැන් මිනිහා බලනවා පොළොවට බර කරන්න නැතුව කොහොමද එක සැරයක් උඩ පනින්නේ කියලා. පොළොවට තෙරපන්නේ නැතුව එක සැරයක් උඩ පනින්න කිව්වා. මං කිව්වා ඔක්කොම හරියනවා කියලා. ඔබ පොඩ්ඩක් try කරලා බලන්න. ඔකේ ඉඳ ගියාම හරි බලන්න පුළුවන් මේක කොහමද එක සැරයක් පොළොවට තෙරපන්නේ නැතුව උඩ පනින්නේ කියලා. පොළොවට තෙරපන්නේ නැතුව ඊළඟ පියවර තියන්න බලන්න. බලන්න. ඉන්න තැන තෙරපලා තව තැනක් බලලා එදෙන්ට පයින්නවා. සංසාරික උඩැල්ල වගේ කිව්වේ ඔක තමයි. පින්නතුනේ මේක තමයි නියම මරාගට මැරීම කියන්නේ මේක තමයි. එල්ටීටීඒ අය යම් ආකාරයක මරාගට මැරෙන ඒ උමුතුවක් නිසා යම් ආකාරයක ඇවිල්ලා මේ බෝම්බයක් පුපුරවගෙන මැරෙන්නේ. ඒගොල්ලන්ට ඊළඟට දෙනවා සංඥාවක් වා මෙහෙම අලාම මෙහෙම සුගතියක යනවා ආත්මයක උපදිනවා කියන එහෙම තියෙනවලු. ඒ මරාගෙන මැරිච්ච කෙනා එක කතා බහ කරනවලු මේ අර අද්භූත ආත්ම ක්‍රමවේදයකින්. ඒ මැරිච්ච කෙනත් එක්ක මොකද වුනේ, කොහොමද මැරුවේ, කවුද මැරුවේ, මොන කොයි විදියටද සිද්ධ වුනේ කියලා ඔක්කොමත් එක්ක සාකච්ඡා කරනවලු. මේක තමයි නියම දේ. මමත්‍රය ඉක්මවා ගමන් කරනවා කියන්නේ මරාගෙන මැරෙන දර්ශනයක් ඒක. වෙන කෙනෙක් නෙමෙයි තමන්ම තමන්. තමන්ගේ මමත්‍රයේ තමන් මරාගෙන මැරෙන්නේ. ඔබව අපායට ගෙන යන්නට ආපු දූතයා ඔබ ළඟ ඉන්නවා. ඒ තමයි මමත්‍රය. ඔහු මෙතනින් එළියට දැම්මේ නැති වුණොත් එහෙම ඔබව ස්වර්ගයට කැඳවාගෙන යන දූතයා එන්නේ නැත. හේතුව අපායට ඇදගෙන යන දූතයා මේ මොහොතේ ඔබේ නිවහනේ ඇති නිසා. ඒ නිසා අපායට කැඳවාගෙන යන මමත්වය දුරු කරන්න එවිට ඔබ විමුක්තියට ස්වර්ගයට කැඳවාගෙන යන දූතයා එනවා ඇති. දැන් ස්වාමීන් වහන්සේ මමත්වේ නැති කරන හැටි විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න. නේද? මමත්වේ නැති කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ අහසේ අපිට පේන දේවල් මොන තරම් සීමිතයිද? ඒත් විශේෂ උපකරණයක් හදනවා දුරේක්ෂය කියන එක නේ. ආන් ඒ වගේ දෙයකට තමයි පින්නොතේ අධිචිත්තේ අධිඥානේ කියන්නේ අන්න ඒ වගේ දෙයකට. නිකම් පේන අහස දුරේක්ෂයකින් බලනවා වගේ. තේරුණාද? තමන්ගේ සිත සාමාන්‍යයෙන් පේන විදියක් තියෙනවා. ඒකට දුරේක්ෂයක් අමුණලා එහෙම නැත්නම් අධිචිත්තයක් අධිඥානයක් දාලා ඒ සිත දිහා බලනවා. අන්න ඔන්න උදාහරණයක්. ගැලපුණා නේද? කොහොමද දුරේක්ෂයකට පේන දේවල් දැකලා තියෙනව නේද? මේ දාලා පෙන්නනෝ හබල් දුරේක්ෂයට වගේ නේ. ආලෝක වර්ෂ සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් ඈත පේනවා. අපිට පේනවා? අපිට මේ පොඩි පොඩි කැට ටිකක් පේනවා. හරි හඳත් නිකන් මොකද්ද පේනවා. ඒකත් පොයේ දවසර අතින් කඩා ගන්න පුළුවන් වගේ ළඟට පේනවා. කන්ද උඩට ගියොත් එහෙම හඳට නගින්න පුළුවන් වගේ පේනවා. සාමාන්‍ය විදියට දකින්න කෙනාට මේ අහසව බලද්දී ඔය පේන වගේ අධිචිත්තයක් දුරේක්ෂයක් දාලා බලන කෙනාට මේ අහසේ තරු වඩා පැහැදිලිව වඩා සමීපව වඩා ස්වභාවික තේරුම් ගන්න පුළුවන්. කොච්චරද කියනවා නම් ඒ ග්‍රහලෝකවල පොළවේ තියෙන ස්වභාව ලක්ෂණ සහ කඳු ගැටිති මොනවා හරි තියෙනවා නම් ඒවා පවා දකින්න පුළුවන් මට්ටමට ඒව වර්ධනය වෙනවා දිගට දිගට. ආන්න ඒ වගේ විශේෂ ආලෝකයක් විශේෂ ගුණයක් අපේ මනස තුල ඇති කරන දුරීක්ෂයක් හදා ගන්න ඕන. මනස බලන්න ඒක තමයි හොඳ සිහිය, හොඳ අවධානය, සතිය, සමාධි, වීරය, ප්‍රඥාව. ඒකට ඇති කැමැත්ත ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඒ දුරීක්ෂයේ ලක්ෂණ, අධිචිත්තේ ලක්ෂණ, අධිඥානයේ ලක්ෂණ. ඒව තියෙන්න ඕනේ. ඒව නැතුව පේන්නේ නැහැ. විශේෂයෙන් බලන්න නැත්තම් පේන්නේ නැහැ. දැන් ඇත්තටම ඔබ අහස දිහා බැලුවොත් මාසකට සැරයක් වත් නිකම් මෙහෙම මේක පාට යන ගමන් කොහොම බැලුවා නෙමෙයි. නැත්ක තනකට වෙලා වාඩි වෙලා මෙහෙම අහස වටේට බැලුවොත් ඒ තරු රටා පිටින් අහස දිහා බලන්නේ. ඉර දිහාවත් බලනවා. ඉර දිහා බලන්නේ නැත්නම් ඔය හදිස්සියෙන් පෙවුනොත් ඒක බලන්නේ නැහැ. ඒ මොකද? ඒ තරමට ප්‍රශ්න. ඒක කෙනෙක් කියන බලන් හාමුදුරනේ ඉර දිහා බලුවද අහස දිහා බලුවද කියලා අහනවා. මට හාමුදුරනේ ගෑණි දිහාවත් බලන්න බැරිුණා කියන්නේ කටියට ඉන්න ඉඩ තියෙනවා මට තියෙන මේ වැඩ දෝගේ ඇටියට කියලා. ඈ ඒව නැත්තම් අපි මාත්‍යවත් මම තාම දැක්කේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ තරමට කාර්ය බහුලයි. ඔය බස් එකක ගියාට පස්සේ දෙපස තියෙන දේ දකින්නේ ඇයි? දුවන කොහෙද? මම ඉන්නේ කොහෙද කියලා හොයනවා. මම ඉන්නේ මෙතන මේ දැන් මේ මොහොතේ. ඔබට ඔබව තාම උණ ගැහුණු නැති නිසා තමයි ඔබ දුවන්නේ. ඔබට ඔබ මොන ගැහුණා නම් ඔබ තේරුම් ගන්නවා ආයි හොයන්න දෙයක් නැහැ. බොහොම සන්තෝෂයෙන් ඉන්නේ. ඔබට යමක් මඟ හැරිලා තියෙනවා, නොලැබී තියෙනවා. ඒ නිසා තමයි ඔබ සොයන්නේ. ලංකාව, ඉන්දියාව කියන්නේ මහා අන්තවාදී දෘෂ්ටිවලින් පිරිච්ච මේ මහා අච්චාරු රටවල් දෙක. ප්‍රධාන වශයෙන් කියනවා ආචාර රටවල් දෙක. ඊළඟට අනිත් පැත්තෙන් ගියාම සෞදි අරාබිය වගේ රටවල් ප්‍රතිවල් තියෙනවා. මහා අන්තගාමි ආචාර රටවල්. හරි දෘෂ්ටිදරයි. විමුක්තියක් නැහැ. නමුත් සංකල්ප ගෝණියක් දරාගෙන සැනසීම අඳුනන්නේ ආගම මේක. සැනසීම අඳුනන්නේ ආගම මේක. එකයි බහන්. මේ පළවෙනි මාර්ගඵලයටවත් ඇවිල්ලා නැහැ. පච්චේ කියන්න පටන් ගත්තාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්‍ය ස්වෝධි පාර්ශික ධර්ම ඔය ඔක්කොම ටික කියාගෙන කියාගෙන කියාගෙන ගිහලා සෝවාන් වෙන හැටි, සකදාගාම වෙන හැටි, අනාගාම වෙන හැටි, අගණිට්ටා බ්‍රහ්ම ලෝකෙට යන හැටි, රහතන් වහන්සේ විනෝද සමාවත්තේ ඉන්න හැටි, බිරුණුවම් පාන හැටි මේ ඔක්කොම කියනවද නැද්ද? බණවල ඔක්කොම කියන. ආන්දර සෝවාන් වෙලාද කියලා? තාම නැහැ. මෙයාත් වෙන්නත් අදහසක් තියෙනවා. ඒව ඔන්නේ ඔය ඔය තියෙන විදිහට කරගෙන යනවා. ඒක තමයි වදින්සි. සත්ත පහකට විශ්වාස කරන්න පුළුවන්ද මේ නොදැක්ක මලමාලි ගැන කියන කතාව? තමන් අවබෝධ කරගෙන නැතුව ඒ මාර්ගඵලයක් ගැන විග්‍රහ කරන්න ලැජ්ජ වෙනවා. තේරුණාද? ඔයත්වත් කියන්නේ මම ඒනි මම තන්න කාලෙම මම තේරුම් අරගෙන සිටියා එක මිනිස්සෙක් වැරදියට යම් කිසි දෙයක් කියනවා කියලා හැඟුණා මම කිව්වා ඔබ වැරදි බව මට හැඟෙනවා ඒත් මම දැන් වැරදි කියන්නේ නැහැ ඇයි ඔබ පෙරලා හරිදේ මොකද්ද කියලා අහුවොත් කියන්න මම තාම දන්නේ නැහැ හැබැයි මම පොතේ ඔය කියන විදිහට නම් ඒ ටික දන්නවම සංකල්ප කියන්නේ මම සංකල්ප පිළිගන්න පුළුවන් නෙමෙයි මට දැනෙන දේ මම දකින දේ කියන්න ඕන නොදක්ක දේවල් ගැන කතා කරගෙන ඉන්න කැමති නෑ. ප්‍රත්‍යක්ෂ නැති දේවල් ගැන කතා කරන්න කැමති නෑ. මේක විශ්මිත ධර්මයක්. පුදුමය දනවන ආශ්චර්යමත් ධර්මයක්. නැනති පුද්ගලයාට මහා වටිනා කියන මහා මාණික්කය මහා වටින දෙයක්. ඒ පිළිබඳව අවබෝධයක් නැති කෙනාට නම් කිසි වටිනාකමක් නැහැ. එමල්සන් වනාන්තරයේ ඉන්න මිනිස්සුෙකුට ගිහිල්ලා ඩොලර් 100ක් විතර දුන්නොත් එහෙම මොකද කරන්නේ? අර මිනිස්සේ අනිවාර්යෙන් ලිපපත් කරන්න ගන්නවා මොකද කරන්නේ? ඇයි හේතුව? ඒ මිනිස්සු ඩොලර් 100ක් අඳුරන්නේත් නැහැ. දන්නේත් නැහැ මොකුත් නැහැ. අපි ආදි කාලේ හිටපු ඇද්දන්ට දුන්නත් එහෙම දැන් ඉන්න අයට නම් දෙන්නේපා. ලිපපත් කරන්නේ මිනිස්සු දන්නවා. මොකද හේතුව දැන් දන්නවනේ. ඒක තමයි ඒ ක්‍රමය. දැන් නැත්තම් ඒක වටිනකමක් ඒක දීලා නැත්තම් වටිනකමක් නැහැ. එහෙමනම් මේ අපේ මනසේ වටිනකමක් හැදෙලා තියෙන්නේ කොහොමද? වටිනකමක් දීපු තැන. දැන් එහෙනම් අපි ඇමසන් වනාන්තරයේ වැද්දු වගේ වෙන්න ඕනද? එක අතකින් එහෙම වෙන්න වෙනවා. ඇමසන් වනාන්තරයේ වැද්දෙක් වෙන්න අකමැතිද? ඇමසන් වනාන්තරයේ වැද්දා අතරමං වෙලා ඉන්නේ ගහකොළ අතර කැලේ. මේ කොලාම්බෝ වනාන්තරයේ ඉන්න මිනිස්සු අතරමං වෙලා ඉන්නේ තණ්හා මාන දිට්ඨි සහිත මහා වනාන්තරය. එනවා සංකල්පවල නේද? ඇලීම් ගැටීම් ආශාවල් ඇදීම් බැඳීම් ප්‍රස්තහා පිළිතුරු සහිත සන්නාමාන දිට්ඨි වලින් පිරුණු මේ මහා වනාන්තරය තමයි මේ කොළඹෝ වල ඉන්න කට්ටියගේ තියෙන්නේ. ඉතින් අරක හොඳයි. ඇමසන් වනාන්තරයේ අතරමං වීම හොඳයි. මේ කොළඹෝ වනාන්තරයේ ඉන්නවට වැඩිය. මොන දේ ලැබුණත් මේ මිනිස්සු දුවන එක නතර කරයි. දැන් ඔය කෙනෙක්ගෙන් අහනකො දැන් ඔබ දුවන්නේ මොනව සඳහාද? එතකොට ගියා මම මේ දේ හදාගන්න, මේ දේ හදාගන්න, ගේ හදාගන්න, වාහනයක් ගන්න මේක. හරි, එක්කෙනෙක් ඇවිල්ලා නතර වෙලා කියනවා හරි මම ඔය ඔක්කොම දෙන්නම්. ඔබ නතර වෙනවද? අපි හිතමු ඉස්සරහ ඉන්න මහත්මයෙක් දුවන්නේ මෙන්න මේ කියලා. එයා ලිස්ට් එක පෙන්නන ජීවිත කාලේ මේ ටික ලබන්න තමයි මම මේ දුවන්නේ. හරි මම ওই ටික ඔක්කොම නොමිලි දෙන්න. ඔබ නතර වෙනවද? බෑ, ඉතින් මම ඕකත් අරගන්නම් part time තව job එකකුත් කරන්න. නතර වෙන්න බෑ මොනසේ. හිතන්නකෝ ඔබට ඔබ අපේක්ෂා කරන ඔක්කොම ටික මේ මොහොතේ ලැබුණ කියලා. ඔබ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මේ මොහොතේ යම් කිසි දෙන්න පුළුවන් ශක්තියක් තියෙන පුජ්‍යලෙක් ඇවිල්ලා ඒ සියල්ලම දෙනවා. සංසිඳීමෙන්, සහනයෙන්, සුවයෙන් ඔබ කාලය ගත කරන්න සූදානම්ද? ඊට පස්සේ අපි දෝමනා වෙන වටේට තරු විසුවෙන්න පාටියක් ගන්න ඕන. නෑන්ට අපි තරු විසුවෙන විදියට ගිහිල්ලා එන්න ඕන ගමට. පුතාගේ මගුල, දුවගේ මගුල ගන්න ඕන වටේට තරු විසුවෙන්න. ඥාතීන්ට තරු විසුවෙන්න ගන්න ඕන මගුල. මනුෂ්‍යයන් අතර ඉන්නේ ඇයි මේ මනුෂ්‍යට මේ වෙලා තියෙන්නේ? අවිද්‍යාව, අනවබෝධය. පුජ්‍යලෙක් ඉන්නවා යැයි සිතනවා. මමෙක් හැටියට බැඳෙන වේගෙටම මගේ කියලා දෙයකට බැඳෙනවා. පියවරෙන් පියවර අඩි රත් වෙනවා. අඩි රත් වෙනෙහින් පියවරෙන් පියවර වේගෙන් පියවර මාරු කරනවා. හැම පියවරක්ම රත් වෙනවා. යම් කිසි මොහොතකදී තමයි තේරෙන්නේ තමන් අතරමං සිටින වගේ. අපි මොනවද හදාගන්න තියෙන්නේ හාමුදුරනේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. හදා ගන්න තියෙන ඔය තියෙන ඔක්කොම ටික හදා ගන්න තියෙන. ඔය භාවිතා කරන සියලුම ටික හදා ගන්නයි තියෙන්නේ, වැඩි කර ගන්නයි තියෙන්නේ. අපේ දෘෂ්ටි මොනවද හදන්න තියෙන? ඔක්කොම දෘෂ්ටි ටික හදන්න වෙනවා. අපේ සංකල්පවල, චේතනාවල, සිතුවිලිවල මොනවද හදන්න තියෙන? ඔක්කොම ටික හදන්න වෙනවා. එකක් දෙකක් නෙමෙයි. ඒකයි බුදුහාමුදුරු කියන්නේ අලියුමලා කෙළපිටක මොනවද ගන්න තියෙන්නේ. මුකුත් ගන්න දෙයක් නැහැ නේ. ඒ වගේම තමයි අලියුමලා කෙළපිටක්සේ තමයි මේ අධ්‍යාත්මික මිනිස්යාගේ දෘෂ්ටි ජාලාව, සංකල්ප ජාලාව මමත්වය. ඒ නිසා අලියුමලා හැලන කෙළපිටක් වගේ එදේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අත්හැරෙන්න පුළුවන්කම තියෙනවා නම් ඔබ නිදහස්. ඉතිරි නැතුව අත්හැරෙන්න. අත්හරින්නේ කොහොමද? අල්ලගත්තු දේවල් තියෙනවා නම් මොනවා හරි දෘෂ්ටි බුරුල් කරා. ඊළඟට ඒවා පාවිලා යයි, මුලකට ගහගෙන යයි අතහැර. විසන්තර රජුරු බඩු ගෙනියන්න කාටවත් දුන්නේ නැහැ නේ. එකින් එක අරගෙන මේක ඔයා ගෙනියන්න, මේක ඔයා ගන්න, මේක ඔයා ගෙනියන්න කියලා දුන්නද? දුන්නේ නැහැ. විසන්තර රජුරු ගරේ දොරවල් අරලා දාන එක විතරයි. ඔබට තියෙන්නේ එහෙම ඔබ තුළ කිසි දෙයක් ඔබ හලන්න ඕනේ නෑ. ඒ ඔක්කොම ටික ඒ අයිති අය ගෙනියයි, උමනා උමනා අය ගෙනියයි. තමන්ගේ හිත විවෘත කරන්න තියෙන්නේ. අල්ලගත්ත දේ බුරුල් කරන්න තියෙන. ඒ කියන්නේ දොර කවුරු ටික ඇරියා කියන්නේ ඒකනේ නේද? අල්ලගත්ත දේ බුරුල් කළා. ආයි කවුද ගෙනියන්නේ, මොනවද වෙන්නේ කියලා බලන්න ඕනේ. ඔබේ ඔළුවට ඉහළින් තියෙන විදුලි පංකාව වාර 100,000 වාරයක් මේ වෙනකොට කැරකෙන්නේ නැති. ඔබට ඒ පිළිබඳව අවධානයක් තිබුණද? තිබුණේ නැහැ. ඒ පිළිබඳව චේතනාමය ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. හැබැයි ඒ කොහේ කැරකි කැරකි තිබුණා. ඒ වගේම ඔබ චේතනාමය ප්‍රශ්නයක් ඇති කරගන්න තැන තමයි ඔබට ගැටලුව තියෙන්නේ. ඒ වගේ තමයි චේතනාහම් වික්‍රවේ කම්මං වදාමි. චේතනාත්මකව බැලන තැන තමයි ඔබ කර්මයට සම්බන්ධ වෙන්නේ. මම මගේ ආත්මය කොට ගන්න තැන තමයි ඔබ කර්මයට සම්බන්ධ වෙන්නේ. ආදන් වහන්සේලටත් සිතුවිලි තියෙනවා. හැබැයි ඒ ඔක්කොම විකුණපුවා. ආදන් වහන්සේලටත් කළ යුතු සේවාවක් පිළිබඳව අරමුණක් තියෙනවා. ඒ ඔක්කොම විකුණපුවා. එයි මම විකුණපුවාහන කියන මේ කතාවක් කියන්නේ. ඔහොම අල්ලගෙන නෑනේ. විකුණපුවාහන පිළිබඳව තැකීමක්. ඔබට ඔබේ දුක අඳුන ගන්න තියෙන මේ මොහොත හැම මොහොතක්ම ඔබට ඔබේ දුක අඳුන ගන්න පුළුවන් අවස්ථාවක්. හැම මොහොතක්ම ඔබට සමුදය අඳුන ගන්න තියෙන මොහොතක්. හැම මොහොතක්ම නිරෝධය අඳුන ගන්න තියෙන මොහොතක්. හැම මොහොතක්ම නිරෝධ මාර්ගය අඳුන ගන්න තියෙන මොහොතක්. වචන වලින්ම බලන්න එපා. වචන අතහැරලා ගමනක් යන්න උත්සාහ කරන්න. තේරෙන තුරුම, අවබෝධ වෙන තුරුම ඔබ ධර්මයේ සමග සටන් වදින්න. තේරුණාද? අවබෝධය ඇති වෙන තුරුම ධර්මයේ සමග සටන් වදින්න. ඔබ ඉන්ද්‍රියන් වලින් සෑදුණු තාප්පෙන්ට වඩා මිටිනා ඔබට තාප්පෙන් එහා පැත්තේ තියෙන දේ පේන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් හයෙන් බැඳිලා තියෙන තාප්පෙට වඩා ඉහළින් ඔබ බලන්න ඕන. තේරුණාද? දැන් ඔබේ ඇස් මට්ටමට අඩි 5යි අඟල් 4ක් නම් 5ක් නම් ඔබ උස. අඩි 7ක් උස තාප්පෙන් එහා පැත්තේ ඉන්න තියෙන කෙනෙක් හරි ඉන්න කෙනෙක් හරි තියෙන දෙයක් හරි ඔබට පේනවද? පේන්නේ නැහැනේ. ඒ වගේ ඉන්ද්‍රිය හය නැමැති තාපයක් තියෙනවා. බැම්මක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය හය නැවති තාප්පි බැම්මට වඩා ඉහලින් එහා පැත්ත බලන්න උත්සාහ කරන්න. ඒ උත්සාහ කරද්දී අපි ඊට වඩා ඉහලින් බලද්දී තමයි අපිට එහා නිම්නේ පේන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ තමයි ප්‍රයතුනි මේ ඉන්ද්‍රියන් විශේෂ ඉක්මවල ලෝකේ දකින්න තුරුම මේක තේරෙන්නේ නැහැ. මට තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. අහන උගලට තේරෙන්නේ නැහැ. ඉතින් ඔය තේරෙන්නේ නැති මට්ටමෙන්ම කොහොම කොහොම හරි ගිහින් එක මොහොතක මේක ඉතින් තේරෙන්න පටන් ගන්නවා. වැඩේ පත් වෙන වෙලාවක් ඇති වෙනවා. අන්න එහෙම ක්‍රමයකින් මහ පිනකින් මේක ධර්ම අවබෝධය වෙනව මිසක් එහෙම මේක අම්මයි කිව්වට අපොච්චි කිව්වට අපිට හිතවත් කිව්වට එහෙම දෙන්න බෑ. තේරෙනවද? එහෙම දෙන්න බෑ. මහා අමුතු මහා බුදුම පුණ්‍ය බලයකටත් එක්ක තමන් කරන කැපවීමකටත් එක්ක අවබෝධයක් හටගන්න දෙයක් මේක එහෙම කියලා දෙන්න බෑ. වචන නැති එකක් කොහොම කියන්නද? ධර්මයේ ළඟට වචනයක් කිට්ටු කරන්න බෑ. ඇයි? වචන ඔක්කොම හදලා තියෙන අධර්මයේ අධර්මවාදීනේ. වචන ඔක්කොම තියෙන අධර්මවාදී. ඊට පස්සේ කතා කරනකොට වැඩි හොඳ නිකන් නිකන් හද ඇතු වෙන එක තමයි. කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් ස්වභාවික අවදියකින් ජීවත් වෙනවා ධර්මයට කෙසේමින් පසු. ක්‍රමයක් හොයන්නපා. මේ තියෙන කරන ක්‍රම ටිකෙන් නිදහස් වෙන්න. අලුත් ක්‍රමයක් හොයන්නපා. කරන ටිකෙන් නිදහස් වෙනම ඔබට විවේක ගන්න නෙවෙයි. දුවනවා දුවන මනුස්සයා අහනවා මම කොහොමද හතිනිවා ගන්නෙ කියලා. තා මනුස්සයෙක් කියන මනුස්සයෝ ඔය දුවන නිසානේ හති වැටෙන්නේ පොඩ්ඩක් නතර වෙනවා. දුවන ගමන් අහනවා ඒ උන්නේ නතර වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ උන්නේ අහනවා තොට පයිත්‍යන් දෙයක්ෝ කියලා. අහන්නේ නැද්ද? ඇයිද තරහ යන්නේ නැද්ද මේ වගේ පිස්සු කතා අහනකොට? අසල මටත් අහන්න එන්නේ ඕකම තමයි. නතර වෙන්නේ කොහොමද කියලා අහනකොට ඉතින් ඊට පස්සේ කියනවා බෑනේ මම නතර වෙන්න උත්සාහ කළාට හරියන්නේ නැහැ නේ දුවනවානේ. ඉතින් ඈත තමයි හසර මේ නතර වීම පුරුදු කළා නෑ. දුවන්නනේ පුරුදු කළා තියෙන. ඉතින් දිගටම දුවයි. ඒ නිසා මේක නතර වීම බොහොම හේමින් ඉගෙන ගන්න. නතර වීම හේමින් ඉගෙන ගන්න. ඇස් දෙක පියාගෙන කන්ද පිළිබඳව චිත්‍රයක් අඳිනවට වඩා කන්ද මුදුනට ගිහිල්ලා බැලුවහම හරී ලස්සනට පේනවා වටපිටාව. ඒ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. පොඩි ගාතාවකින් ඔබ පරිවර්තනය වුණොත් ඔබට මුළු මහත් ත්‍රිපිටකයම අටුවා ටීගා ටිප්පණි ඔක්කොම එතෙන්ට පේන්න පටන් ගන්නවා. අනවබෝධයේ පුජ්‍යලේ ජීවිත කාලෙම කියන වචනයකට වැඩි අවබෝධයෙන් ප්‍රකාශ කරන එක වචනය වටිනවා. එක දේශනේ වටිනවා. ඒ தത്വයට පත් වෙච්ච නැති කෙනෙකුට ඒ தത്വයට තව කෙනෙක් පත් කරන්න බෑ. සද්ධර්ම අවබෝධයෙන් තොරව, ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව කිසිම පුජ්‍යලෙකුට ධර්මයේ කියාපාන්න බෑ. අම්මේ දේශනා කරන්න බෑ. අඩුම තරමේ සංයෝජන තුනක් වත් නැති කරගෙන ආරි මාර්ගයට පත් වෙච්ච කෙනෙක් පමණයි සද්ධර්ම දේශනාවට සුදුසු. අනිත් කට්ටිය හොඳයි, කන්න බොන්න ඉන්න හිටින්න අඳින්න බලදින්න දනම් පිනක් කරගන්න එහෙම උගන්නන්න හොඳයි. නිවන් මාර්ගය ගැන නම් කතා කරන්න බෑ ඔන්ට. මොකද හේතුව දන්නේ? දන්නේ නැති රටක් ගැන කොහොමද කියන්නේ? ඉතින් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් මම මේ ලෝකේ බණක් කිව්වෙත් නැහැ. එච්චරම කියන්නේ මේ ලෝකේ දෙයක් හඳුරන්නේ මට නම් තේරුන්නේ නැහැ කිව්වොත් මට කියන්න තියෙනවා. මම මේ ලෝකේ දෙයක් කිව්වේ නැහැ. එහෙනම් කිව්වේ මෙච්චර එනවා. මේ ලෝක එකක් නෙමෙයි මං කිව්වේ ලෝකෝත්තර එකක්. මගේ කතාව ලෝකෝත්තර කතාව. මේ ලෝකේ කතාව නෙමෙයි. ඉතින් මේ ලෝකේ බණක් මේ ලෝකේ දෙයක් කොහෙද තේරෙන්නේ? එනිසා මේක ලෝකෙන් තේරුම් ගන්න නැතුව ලෝකෝත්තරව තේරුම් ගන්න සහාතය. ඔය පිස්සුවේ ඉන්නකම් ඕක ප්‍රකෘතියක් හැටියට පෙනේ. මේක විකෘතියක් හැටියට පෙනේ. මේ විකෘතියට ආවට පස්සේ ඔබට තේරෙන්නේ මොකද්ද ප්‍රකෘතිය, මොකද්ද විකෘතිය. ඊට පස්සේ තේරෙයි අනිත් එක හිටබෙක විකෘතිය, මේක දැන් ප්‍රකෘතියක් කියලා. රැවටීමකින් ඉන්න තුරු ඒක සත්‍යයි. ඇස දන් දෙන්න. ඇස දන් නොදී නිවන් දකින්න බෑ. කන දන් දෙන්න, නාසය දන් දෙන්න, දිව දන් දෙන්න, ශරීරය අත්හරින්න, සිත දන් දෙන්න, සිත අත්හරින්න. ඊට පස්සේ මට මුකුත් නෑනේ. ඔය දේවල් ටික තීදි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න ඔය ඉන්ද්‍රයන් හැම නැති තැන ප්‍රශ්නේ තියෙනවද කියලා. මුත් ප්‍රශ්න ඕක තමයි දන් දීම. තේරුණාද? ඔය දන් දීම තමයි තියෙන්නේ. ඇස උපාදානය කළා නැත්නම් ඒ ඇස දන් දුන්නු හිත උපාදානය කරලා නැත්නම් හිත දන් දුන් කෙනෙක් කියන්නේ. කාටද දන් දෙන්නේ? කෙනෙකුට නෙමෙයි, පුජ්‍යලයකට නෙමෙයි. ස්වභාවය, ස්වභාව ධර්මය. මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? මට නම් ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ, නෑ කියලා තේරෙන්නේ නැහැ. ඒ දන්නෝ අය දනිති. නොදන්න අය දැනගනිත්වා. තේරුණාද? මම ආයි කියන්නම් ඒක. රිපීට් කරලා කියන්න. මඩ නම් මම කියලා කෙනෙක් ඉන්න බව තේරෙන්නේ නැහැ. මම කියලා කෙනෙක් නැහැ කියලා තේරෙන්නේ නැහැ. කන්ඩලයින් කරන්නවද? මතක තියාගන්න. මම කියලා කෙනෙක් ඉන්නවයි කියලා තේරෙන්නේ නැහැ වට නැහැ කියලා තේරෙන්නේ නැහැ. ඒක දන්නෝ දනිති නොදන්නෝ අය දැනගනිත්වා. ඔබටත් එසේනම් බොහොම හොඳයි. අනේ සාදු. එතෙන්ට ආවේ නැත්තම් එතෙන්ට ඇවිල්ලා බලන්න ජීවිතේ ආලෝකේ වෙනවා. ගොඩක් ලස්සනයි, ගොඩක් හොඳයි, ගොඩක් මනහරයි, ගොඩක් ගැටලු ප්‍රශ්න වලින් ඈත් වෙලා දුර වෙලා ඉන්න පුළුවන්. දැඩි උපාදාන ශක්තියෙන් වලින් නිදහස් වෙලා ඉන්න පුළුවන්. අපෝධවත් එකක් එහි තිබෙනවා. වසරක් ගෙවුණා. අසනයි දහම් ඒ වසරේ ධර්ම අවබෝධය කරගත්ත අයත් ගොඩාක් හිටියා. බලාපොරොත්තු තිබුණා. පහළවක් විස්සක්වත් අඩුමතර මේ මාසෙට එක්කෙනෙක්වත් ගානේ දෙන්නෙක් ගානේ වගේ අවබෝධයටපත් කරන්න අපි හිතනවා. ඊට වැඩි ප්‍රමාණයක් අවබෝධයටපත් වුණා. ලොකු පිරිසක් නැතත් මාසෙකට එක්කෙනෙක් හරි නේද? බඩ ගිහිල්ලා දවස් 12ට මාස 12ට 12 දිනක්වත් කියලා. ඒක තියෙන ඔබේ උනන්දුව තියෙනවා නම් ධර්මයේ අපි උපදේශය අපි ලබා දෙනවා. මේ අපිට ඒක තේරෙන්න ඕන. මම ධර්මයේ උනන්දුවක් නැතුව නිකන් කතා කරාට මම එහෙම කතා කරන්නේ නැහැ. මට තේරෙනවා නිකන් මේක කයිවාරුවක් විතරයි කියලා. ඒතකොට මම වචන දෙකෙන් දමලා ගහලා නිකන් ඉන්නවා. මේ මට තේරුණොත් මෙයා මිනිහා ළඟ හොඳ රහක් තියෙනවා, මිනිහා දියුණු වෙලා යනවා කියලා මට අහුනෝ. ඇත්ත වශයෙන්ම මගේ තියෙන ඔක්කොම වැඩ ටික දාලා හරි අර මිනිහට ධර්මයේ කියනවා. හැබැයි මේ කතාව නම් මේක කයිවාරුවක් කියලා අහුනොත් එහෙම වහම ඉවත් වෙනවා. ටෙලිෆෝන් එකකින් වුණත් එච්චරයි තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේක මට දැනුණොත් මට මෙතන නිදහස් වෙන්න ඕන කමක් තියෙනවා කියලා මම ඒක උදව් කරනවා. ඒ ස්වභාවයද සමහර අය හිතන්න පුළුවන් ආපුරු පස්සයක් ආන්නත් බෑ, ආපුරු ඇව්වාම ඔය දමල ගහනවා මෙහෙමයි කියලා. වැඩක් නැති ලදුරු පාදල ප්‍රශ්න ඇහුවම දමල ගහනවා තමයි. මට ඔස්සේ ළඟ රහක් අහුන්නේ නැති වුණොත් මම ඒක වැඩක් නැහැ. ඔබ තිස්සේ නමුත් එයාම දියුණු වෙන්න ඕන. එයාම දියුණු වෙලා ඒ අදාළ තැනකට හැත්තෙම මෙයාගේ හිතකය වචනය තුනම එක තැන පිටවල මේ මොහොම වීරියෙන් මේ මනුස්සයා මේ ප්‍රශ්නේ අහන්න කියලා දේනොත් අනිවාර්යෙන් ආත්තරින්නේ. ටෙලිෆෝන් එකෙන් ප්‍රශ්නයක් අහන්නේ කියලා හදපු අයන අපි ළඟට ගිහිල්ලා ධර්මයේ කියලා ධර්ම අවබෝධය කරුවා. බොහොම දුර බැහැර ඈත ගිහිල්ලා. අපිට සැලකුව වේවා නොසැලකුව වේවා ධර්මයට ශ්‍රද්ධාව තියෙනවා එච්චරයි අපි බලාපොරොත්තු වෙන. අපිට වටිනාකම තියෙන ධර්මයේ විතරයි මේ මුළු ලෝකෙම. ඒක දෘෂ්ටියක් නෙමෙයි, ඒක යුදවදින්න කාරණයක් නෙමෙයි. අන්ධබාලයන්ගේ තර්කවාද නෑ මේ රට කාගෙද කියන ප්‍රශ්න මට නෑ. මොකද my country is earth, මගේ රට මහා පොළොව. ඒ නිසා මට ලංකාවේ මේ සිංහරාජය කපාගෙන නෙමෙයි කෑවත් මට කමන්නේ යනසුවා නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් කෑවත් මට කමන්නේ නෑ. ඒකට හේතුව මගේ රට මේක විතර නෙවෙයි, හැම රටේම තියෙන ප්‍රශ්නේ. එහෙනම් මගේ ප්‍රශ්නයක් නේද? ඒ නිසා ඔබත් කරගන්න my country is earth කියන එච්චරයි. එතකොට මේ ලාංගික ප්‍රශ්නේ නෑනේ. වෙන්න එපා ශ්‍රී ලාංකිකයෙක් වෙන්න එපා, මේ ඕන ලංකාවට කොටු වෙන්න එපා නේද? එහෙම වෙන්න එපා. ලෝකෙම තමන්ගේ රට, මේ විශ්වය තමන්ගේ රට කරගන්න. පොඩි ඉඩමක්, පොඩි දෙයක්, පොඩි තරක්, පොඩි පලාතක්, එහෙම මේ ගම්මානසික මට්ටම ඈ ගම්බට්ටෝ. ගම්මානසික නම් ගම්බට්ටෝ වෙනවා. එහෙම වෙන්න එපා. ඊට පස්සේ රටේ බට්ටෝ වෙනවා. එහෙම වෙන්න එපා. ඒ පටු මිනිසුන්ට තියෙන ආගමකින් තෙරපන්න පුළුවන් මොඩියෝ විතරයි. ආගමකින් අන්ධ කරන්න පුළුවන් මොඩියෝ විතරයි. ඥානවන්තයා ඒ ආගමෙන් දන්න ඕන හරවද්දි අරගෙන ඉතින් අයින් වෙනවා. ගහෙන් ගන්න පුළුවන් ගෙඩියක් නම් ඒ ගෙඩිය කඩාගෙන කාලේ මිනිස්සු කටු වෙන ගන්න නැතුව අයින් වෙනවා. සමහර මිනිස්සු ආදාන ප්‍රයෝජනය ලබා ගන්නෑ. ඒ නිසා ඔබ මන සාදා ගන්න ධර්මයේ මහන්න පත්‍ර බලන්න එපා, නිවුස් බලන්න එපා, ඔළුව සෞතු වෙනවා. ලෝකෙ දේන අරවාසේ ප්‍රශ්න හැමදාම ප්‍රශ්න දිනව නේද? රස අපි බැලුවා නැත කියලා වැඩ නැහැ. අර රටේ බොහොම අපිට වැඩ නැහැ. අර මිනිහගේ බෙල්ල කපනවා අපිට වැඩ නැහැ බලන්න. නේද? අර එර ගල් ගහලා මරනවා. මන්නම් කියන්නේ මේ ලංකාවේ ඉඳලා යන ගෑනුන්ට ඔක්කොටම ගල් ගහන්න ඕන කියලා. මොකද හේතුව මෙහෙම අයෝකවලයක් හරි තම්මන් කාලේ ඉන්න බැරුව ඔකුන්ට යනවට ගහන්න මොනවා ඔකුන්ට ගන්න. එහිද හිටපියෝ මෙහි අලයක් තම්මන් කාලේ මිනිහත් එක්ක දරුවොත් එක්ක. නේ? බැරි නම් හිඟාපියෝ අපි ගියක් හරි දෙනවනේ බාර යනකොට. ඒ එහෙම කරන්නේ මේ යනවා. මේ මහත්තයට ළමයි ටික බාර දීලා මේ තරුණ ගෑල් ළමයි තමයි බාර දීලා මහත්තයට බලා ගන්න කියලා. මේ මොට්ට මෝල් ගෑනුන්ගේ මොලේ කොහෙද පීරලා තියෙනවද කියලා අහන්න ඔය රට යන අයගේ. මේ ඉන්න අයගේ නෙමෙයි යන අයගේ. ඒක නිසා උගුන්ට ගල් ගහලා මදි කියන එක තමයි මගේ හිතෙන් මෙච්චර එපයි කියද්දී යන්න ගිහිල්ලා ඊට පස්සේ එහෙම වුණාම ගල් ගහලා මදි ගල් විශ්දී හිතනවාද ඉතින් මුන්ට ගල් ගහලත් මදි කියලා. කොරණ මෝඩ කන් වලට. ඒ කියන්නේ මුන්ට වටිනා රුපියල් 40,000. තමන්ගේ දරුවට වඩා. තමන්ගේ දරුවගේ අසනීපයකට වඩා අවුරුදු දෙකක තුනක හිරකාරියක් වෙනවා. තමන්ගේ මහත්තයට වඩා, තමන්ගේ ගෙදර රැකවරණයට වඩා, තමන්ගේ මහත්තයට කෑම වේලක් වෙල දෙන එක රුපියල් 40,000කට වඩා වටින්නේ නැද්ද? ඈ තමන්ගේ දරුවන්ගේ රෙදිලික හොදලා ඒ දරුවව තියෙන කැඳුමක් එක්ක හරි ඉස්කෝලේ යවන එක රුපියල් 34,000කට වඩා වටින්නේ නැද්ද? වටිනවා. ඒ නිසා ඔකට මොලේ නැති වුන් වැඩක්ම නැහැ තමයි. ඒ නිසා මම කියන්නේ යන ඔක්කොටම ගහපිය කියලා. ඒක කරන්න දෙයක් නැහැ. කරුණාවෙන් කියන්නේ යන්නේ උන්ට ගහපිය. එයාපෝට් එකෙන් බහිනකොටම ගල් ගහලා බලපිය. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් වැඩක් නැහැ මේ වගේ උන් තමන්ගේ දරු සෙනෙහස නැති, අඳුරන්නේ නැති, තමන්ගේ ස්වාමියාට සෙනෙහසක් නැති. ඈ තමන්ට තමන්ගේ ජීවිතයටවත් තමන් ආදරයක් නැති කෙනෙක් ඉතින් වැඩක් නැහැ. ඒක දැන දැන යන්නේ. ඉතින් දැන දැන ඉතින් පයින් ගෙනව අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඇදලා ගන්න බෑ. ඒකයි දෙන සොරු. ඒ නිසා මේ රටේ වැඩි මිනිස්සුන්ගේ වියදම් අත වැඩි කරගන්න දේවල් ටොන් ගණන් මගුල් ගෙවල්, ටොන් ගණන් මල ගෙවල්, ටොන් ගණන් හැම තැනම ටොන් ගණන් යන්න ඕනේ නැහැ කරදරයි මිනිස්සුන්ට. දැන් මිනිස්සුන්ගේ පොඩි ගෙවල් තියෙන ඔය ගෙවල් අත ගිහිල්ලා රින් ගන්න එපා. ටෙලිෆෝන් එකකින් නිකන් සෝලා දේවල් කියන ඇත්තට යන්න එපා හැමතිස්සෙම. ඒ වගේම තමන්ගේ මල ගෙදරටත් ගොඩාක් අය ගෙන්න ගන්න ඕනේ කියලා අදහසක් කියන්නම එපා. ළමයින්ට ගෙහලා දෙන්න. ළමයෝ මේක මලහම මේක ඉක්මනින් අස් කරලා දාන, අස් කරලා පස්සේ කියන්න ඔය කට්ටියට. ඈ මේ මිනිසුන්ට මේක ගෙනල්ලා භෝජන පාටි දෙන්න එපා. අසරණ මිනිසු ටිකකට ගිහිල්ලා හිත සන්තෝෂයෙන් ඕගොල්ලෝ ඕනනම් පිනක් දාම චාලිත්‍රයකට කරන්න. එහෙම නැත්නම් වසලකට ආරණ්‍යයකට දානයක් දීලා හිත සන්තෝෂ කරන්න. මේක භෝජනාගාරයක් පාටියක් දාගන්න එපා. මම රාත්‍රී බණ ගෙවල් වල යන්නෙම නැහැනේ. ඇයි ඒ? මගුල් ගෙවල් මේක. බණ ගෙවල් නේ. මේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්ගේ ඥාති කියන කට්ටියගේ මම බණ ගෙදර ගිහින් මං ආපු වාහනේ ඒගොල්ලන්ගේ වාහනේ කිර වෙලා ගන්න බැරුව එතන තිබුණ තව වාහනයකට අඬ ගැහුවා මාව නග්ග ගන්න අරලවන්න කියලා. ඉස්සරහා සීට් එකේ වාඩි වෙන්න බැලුවකට බලනකොට වාඩි වෙන්න බෑ ඉස්සරහා සීට් එකේ. මොකද හේතුව? සීට් එක පිරෙන්න බෝතල්. ආහාර විනාස සමාවෙන්න කියලා shopping cover ටික ගිහින් දැම්මා පිටිපැත්තේ සීට් එකකට. අර බෝතල් ටික. එනකම්ම කට කට කට කට කට ගාලා අර බෝතල් ටික එකට හැපෙනවා. මාත්‍රි සද්දය එනවා. මම ඉතින් වරුණා කළා ආවා බොහෝම අය හාමුදුරු කෙනෙකුට, මෙච්චර ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුට, මහා අභිධර්ම ආචාර්ය හාමුදුරු කෙනෙක්, ලංකාවේ කිව්වොත් ඔයගොල්ලෝ දන්න පොත්ුම් ගණන් ආපු හාමුදුරු කෙනෙක්. ගේ මල්ලි නැති වෙලා එයාගේ මේ මම ඉතින් හරි උජාරුවට වරුණා කළා දෙයියනේ මං කියපු පච කියලා මටම හිතුණා. මම දන්නේ නැතුනේ කිව්වේ. මම දන්නේ නැහැ මේ මිනිස්සු මේ කරන වැඩ. මේ මෙච්චර වටින හාමුදුරු කෙනෙක්ගේ මේ ඥාති වෙලත් මේ මිනිස්සු කරන වැඩ. එහෙම නෙමෙයි පින්නතුනේ ඒ හැටි. දැන් අපේම ඥාතියන්ට හරි අපි කාලකන්නින්ට ගිහුවහම මේ මගුල් ගයක් ගන්න ඕන විදිය. මේ චාමෙට මේ තියෙන තමන්ගේ ආදායමේ හැටියට වියදමට මෙහෙම කටයුතු කරන්න කියලා මේ මිනිස්සු කිව්ව ක්‍රියාත්මක කරන්නේ නෑනේ. ඉතින් මොනව කරන්නේ? ඒක ඒති මේ මිනිස්සුගේ විහිද් දෝෂේ. ඒස පින්නතුනේ පින්නතුන්ට කියන්න පුළුවන් රහසක් හැටියට ධර්මය නම් වෙන සැනසෙල්ලක් නෑ. ඒ රහසක් හැටියට කියන්නේ ධර්මය අර වෙන සැනසෙල්ලක් නෑ, වෙන කිසි දෙයක් පස්සේ දුවගෙන යන්න එපා. මහත්යවත් මොනවත් දරුවන්වත් සල්ලිවත් ඔබට සැනසීමක් නෑ. මේක මන් නෙමේ ලෝතර බුදුහාමුදුරු කියන්නේ. බුද්ධාමත්ති ධනම්මත්ති ඉති භාලු විහඤ්ඤති අත්තාහි අත්තනෝනත්ති පුතෝ පුතා පුතෝ දරා. ඔය කිසි කෙනෙක් නෑ ධම්මං විනා අනත්ති සුඛානත. ධර්මයෙන් හොයන්න මගින් නිවන් දකින්න බැරි නම් මොන හාමුදුරු කෙනෙක්ගෙන් හරි ඉක්මනින් නිවන් දකින්න. ඥානানন্দ හාමුදුරන්ගෙන් නිවන් දකින්න පුළුවන් නම් එතනින් නිවන් දකින්න දෙයියනි ඉක්මනින් නිවන් දකින්න. නිවන් දකලා එන්න අපි මොන ගේන අපිටත් කියලා දෙන්න. අනිත් හාමුදුරුවන්ගෙන් නිවන් දකින්න පුළුවන් නම් අනිත් හාමුදුරුවන්ගෙන් නිවන් දකින්න. සමන්ත භද්‍ර හාමුදුරන්ගෙන් පුළුවන් නම් එහෙම නිවන් දකින්න. කටුකුරුන්දේ හාමුදුරන්ගෙන් පුළුවන් නම් එහෙම දකින්න. මේ මුරේ හාමුදුරන්ගෙන් පුළුවන් නම් එහෙම දකින්න. අප්පමාදේන සම්පාදේ ආනන්ද හාමුදුරන්ගෙන් පුළුවන් නම් ආනන්ද හාමුදුරන්ගෙන් නිවන් දකින්න. මොන කොහේ හරි ගිහිල්ලා ඉක්මනින් ඔබේ මනස ඔබට නිවා ගන්න පුළුවන් නම් ඉක්මනින් නිවා ගන්න. එච්චරමට කියන්නේ තියෙන්නේ. පහුවෙවි ඉන්න බෑ. කල්දම තමයි ඉන්න බෑ. මේ සතිය මේ මාසෙ මේක ඉවර කරගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරන් දැන් හෙට වසරක් උපදිනවා. උදා වෙනවා. විවාහාරක වසර. අවුරුද්දේ වසර හිටේලා අපිට මොන වසරත් එකයි අපිට දින කැලෙන්ඩර් නැහැ නේ. මට නම් අවුරුද්දක් නැහැ. මොකද මගේ කැලෙන්ඩරේ දින නැහැ නේ. මගේ කැලෙන්ඩරේ සති නැහැ, මාස නැහැ. මගේ කැලෙන්ඩරේ අවුරුදු නැහැ. මේ මේ ලෝකේ මිනිස්සුගේ කැලෙන්ඩරේ නේ. අලුත් කැලෙන්ඩරයක් කියනවා. ඒ කැලෙන්ඩරේ දුක අදිෂ්ඨානයක් කරගන්න අවබෝධ වෙච්ච නැති අය මේ ඉදිරි වසර කීපය තමන්ගේ මනසට එන්නේ කොච්චරද, ඉදිරි මාසයේද, ඉදිරි වසරේද, පරිම වීරිය යොදලා අදිෂ්ඨානයක් කරගන්න මේ වසර ඇතුළතද, මේ මාස කීපය ඇතුළතද, මේ සති කීපය ඇතුළතද මම මේක අනිවාර්යෙන් දකිනවා. මගේ කැපවීම 100%ක දැක්කට පස්සේ ඉවරයි. ආයි මොකක් හක් කරන්න දෙයක් නැහැ. එයා හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මේක දකින්නකම් තමයි මේක මේ අහලා ලොකු සටනක් වදින්න තියෙන්නේ. තේරුණා නේද? එසයි අදිෂ්ඨාන ඇති කරගන්න මේ ලබන වසර ඇතුළතදී මම අනිවාර්යයෙන්ම මම ධර්ම අවබෝධය කරගෙන මේක අවසන් කරන්න ඕන. මගේ ශක්තිය ධෛර්යය සම්පූර්ණයෙන් මේකට කැප කරනවා කියන අදිෂ්ඨාන ඇති කරගන්න. විශේෂයෙන් නව වසරක් උදා වෙන කාලයේදී මේ වසර පුරාවටම අපේ ආතන සම්බන්ධ වෙලා කටයුතු කරපු අය, යම් තාක් අපේ අතරේ සමුගත් අය ඇති, ඒ අයට සසර සැප පිණිස වේවා. ඒ වගේම අපි මතක් කරන්න ඕන අපිට මේ නිවි හැනහිල්ල බණ අහන්න, ධර්ම සාකච්ඡා කරන්න, හිත නිවා ගන්න මේ ධර්ම ශාලාව හදලා පින්වත් චම්බනති සේරමැතිතුමා, ශාන්ති සේරමැති මේ දරුවන්, මේ පවුල පින්නතුන්. ඉතින් චම්බති සේරමැතිතුමාගේ මධ්‍යමෝපියන්ට, සාමරති සේරමැති නැගේ දෙමෝපියන්ට සසරට සැපයක් වෙන්න, සුජීවත්ව වාසය කරන හැම දෙනාටම කායික හා මානසික දිරිය ශක්තිය ලැබෙන, ධර්ම අවබෝධය දියුණු වෙන්න, පතන සියලුම සත්තු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ජයග්‍රහණය කරගන්න, ඔයත්තන්ට හැම දෙනාටම වාසනාව ශක්තිය ධෛර්ය වාසන බලය ලැබේවා. තුන් වගේ අනන්ත පුණ ආශිර්වාදේ වේවා. මේ ස්ථානවලට අධිකෘත ඉෂ්ඨකාමී දෙවියෝ ඉන්නම් උදන් වේවා. කලක වේලාවට දෙවියන්ගේ ආශිර්වාදේ, ධර්මයට කැමැති දෙවිවරු ඉන්නවා. ඒ අර මිත්‍යා දෘෂ්ටික දෙවිවරු නෙවෙයි, විශ්වාස නෙමේ, පුජ්‍යල මනෝ ශරීර තියෙනවා. උතුම් දේවත්වය කියලා කියන්නේ උතුම් ආත්ම භාවයක් සහ උතුම් චිත්ත සන්තාන ශක්තියක් පවතින නිසා. තේරුණාද? වැරදි චිත්ත සන්තානියක් තියෙනකොට, දුකින් ඉන්නකොට වැරදි මනෝ රූප තියෙන පෙරේතයන්ට, ලස්සන ප්‍රභාසර රූප තියෙන දිව්‍යමය කියලා උත්තරීතරත්වයක් හඳුන්වන්නේ. අන්න එවැනි අයගේ ආශිර්වාද තියෙනවා. මේ ස්ථාන තවත් බබළුවන්නට, ධර්මයේ මේ තැනින් ලෝකයට ගලාගෙන යෑම ආරම්භ වෙලා තියෙනවා. ඒක හිරු එළියේ වැටෙන හැම තැනටම මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ හඬ ගමන් කරන්නට ශ්‍රකාමි දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔගොල්ලන්ගේ ශ්‍රකාමි දෙවියෝගෙන් අනුමෝදන් වේවා. නැත්තන්ට ධර්මඥාන ඇති කරගන්න ධීරිය, ශක්තිය, වාසනාව ලැබේවා. ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව නුවණ ඇති වේවා, වීරය ඇති වේවා, ප්‍රඥාව ඇති වේවා. නැත්තන්ට මහා මහා ඉක්මනින්ම තුමු ශ්‍රී සද්ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං දස බල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු දස බල බුදුන්නම් සෙල් මුදුන තින්මතු නිවන්නම් මහා සමුදුර කෙලවර කොටති සතතින් අරියතගි මඟ සිලිලින් සිහිල්ලු නිති සුවදින ජිනවදන් ගඟ බෝකල් ගලාවා සෞ සතන් සනහා සුබනාසර හැම දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවිලට වරණයි.